සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාරදී සං සන්දීර කං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවි සංදාසිම් දාරහසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හතබෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හතබෝරපාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද ඇතිර නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදෙදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැතිය යුතු පව් හැම නසන බව මිනිසුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමාපර තෙර වෙත නෙත් යොමන වඳිනෙන් නිතිපතාතින් සරු මහා සංගන සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස මරණ සති බින්දේ භාවිතා බහුලී කසා මහත්ඵලා හෝති මහානිසංසා අමතෝ ගදා අමත පරියෝසානා භාවේතනෝ බින්දේ තුන්හි මරණ සතින් සංගලිස් මෞර්ය මහස්ථානයේ ගරුතර ස්වාමීන් වහන්සේලාගේ නාසනයි සැනහවත් ආත්මවන්ත පින්සුනි 2019 වර්ෂයේ නිකිනි පුන් පොහෝ දාසිනු කෙරෙන සීලපාන වැඩසටහනෙහි පස්තරවේ සිදු කෙරෙන ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාවයි අප මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. අද අපි විශේෂ මාතෘකාවක් විදිහට මරණය ගැනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඇතම් කෙනෙක් ජීවිතයේදී කතා කරන ටිකක් අකමැති වචනයක් නේද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණ ධම්මෝ හි මරණං අනතීතෝති අභින්නං පච්චේකිතබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා අබජිතේනවා කියන. අපි මරණයට පත් වෙන අය මරණේ නොයෙකුත් වය කියන එක නිතර මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. තිනත මේක ජීවිතයේ අසුභ පැත්ත සිහි කිරීමක් නෙවෙයි. මේක ජීවිතයේ අදහනකේ සිහි කරන දෙයක්. බුදුහාමුදුරුවන්ගේ ධර්මය සුභවාදී ධර්මයක්වත් අසුභවාදී ධර්මයක්වත් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ සුභ දේ සුභ හැටියට අසුභ දේ අසුභ හැටියට අපට උගන්වන යථාර්ථවාදී ධර්මයක්. ඒ අධාරතවාදී ධහම තුළ අපේ ජීවිතය අධාරතයේ ජීවිතය සිදුවන කරුණු පහක් ගැන නිතර මෙනෙහි කරන්න බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කළා. ඒ තමයි ජරා ධම්මෝ හි ජරණ අනතීතෝ හි අභින්නං පච්චේති ධම්මං. අපි මහලු වෙන අය බව කියන එක, නාකි වෙන අය කියන එක නිතර මෙනෙහි කරන්න දේශනා කළා. ව්‍යාධි ධම්මෝ හි ව්‍යාධින් අනතීතෝ හි අභින්නං පච්චේති ධම්මං. අපි ලෙඩ වෙන අය ලෙඩවීම නොයෙක්මක වය කියන එක නිතර සිහිපත් කරන්න කියලා දේශනා කරනවා. මරණ ධර්මෝ මේ මරණ අනතීතෝති අබිනං පච්චේක ධම්මං. අපි මරණයට පත් වෙන අය මරණේ නොයෙක්මක වය කියන එක නිතර සිහිපත් කරන්න දේශනා කරනවා. සම්බේපේහි මනාභවෝ නානාභවෝ අබිනං පච්චේක ධම්මං. අපි කැමති ප්‍රියමනාප දේවල් වලින් අපට වෙන්වලාන් සිද්ධ වෙන බව නිතර සිහිපත් කරන් දේශනා කළා. ඒ අතර කම්මස්සකෝමි කම්මදායාදෝ කම්මයෝනි ආදී වශයෙන් කියලා අභින්නං පච්චේති ධම්මං කියලා දේශනා කළා. අර සියල්ලක්ම තමයි අධ්‍යයනල ගියත් තමන්ගේම කියලා උරුමයක් තියෙනවා. ඒ උරුමය තමයි තමන්ගේ හිත මුල්ලලා කයින් වචනයෙන් සිතින් කරන දේවල් තමන්ට දායාද වශයෙන් තමන්ගේ පිටපස් සෙවණැල් හා සමානව අනුගාමික නිධානයක් වශයෙන් ගමන් කරනවා කියන කාරණේ නිතර මෙනෙහි කරන්න දේශනා කළා. ඉතින් මේ කර්ම සිහිපත් කළ පමණට පින්නතුන කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වෙන්නේ. ජීවිතයේ දුක්ඛම් කටළු වලින් නිදහස් වෙන කැමති නම් ඒ තැනැත්තා මේ කර්ම හැකියාව මෙනෙහි කරන්නට ඕන. ජීවිතයෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්න කැමති නම් මේ කර්ම හැකියාව මෙනෙහි කරන්නට ඕන. හිත ලෝභ ආදී අකුසල වලින් පිරිසිදු කරගන්න කැමති නම් පරිත්‍යාග ශීලීත්වය මෛත්‍රිය ප්‍රඥාව ආදී ගුණධර්මලින් දිනු කරගන්න කැමති නම් මේ කරුණ හැකියාව මෙනෙහි කරන්නට ඕනේ. ඒකක් නෑ පිනොතිනි. හොඳට මිල මුදල් උපයන නම් ඒත් නිව සිහිපත් කරගන්න. හොඳට ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ඒ මේ කරුණු නිතර මෙනෙහි කරන්න ඕන. එහෙම කෙනා තමයි වීරයෙක් කටයුතු කරන්නේ. දැන් බලන්න මේ කාලේ ලෝකෙ හිටියායගෙන් ප්‍රධාන කෙනෙක් තමයි new devices හුඟා ලෝකෙ ඉදිරිපත් කරපු කෙනෙක් තමයි Steve Jobs කියලා කියන්නේ. Apple company එක පටන් ගත්තා. ඔහු ඉදිරිපත් කරපු සොයාගත් නිර්මාණ තමයි අද අපි handphone එකේ හුඟා පාවිච්චි කරන දේවල්. ඔහු ජීවිතයේ අවසාන අවුරුදු 8 10 30 බරක් රෝගීකින් පිළිබිඹුදී. ඔහු හැමදාම උදෑසන කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මරණය ගැන සිහි කරනවා. මරණය ගැන සිහි කරමින් ඔහු ඉක්මනට තවත් අලුත් නිෂ්පාදන ප්‍රයෝගයක් ලෝකෙට ඉතුරු කළා. ඔහු මේ යන විට ඔහුගේම පේටන් බලපත්‍රයේ තියෙන නිර්මාණ 300 ගණනක් ඔසතුව තිබුණා. ඔහුගේ දේවල් සනාදකම පාවිච්චි කරන්නේ. අපිට සමහරට මොන ගිහිලා තියෙනවා අධ්‍යාපනයේ ඉහිලටම ගිහිපු අය. උපාධි එකක් දෙකක් නෙවෙයි. උපාධි 7 8 9 කරපුවා ඉන්නවා. ජීවිතේ වැඩිපුරම වැඩම භාවනාවක් දෙකෙනු උදින් කියන්නේ මරණාසති භාවනාව. එනිසා පිනතේ මරණාසති වැඩිම ජීවිතය අසෝපයක් මෙනෙහි කිරීමක් නෙවෙයි. ඇත්තටම ජීවිතය අර්ථයෙන් මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරන කෙනා අනිත්‍යයට වඩා ජීවිතේ හුඟක් වැඩ ගන්නවා. හුඟක් ලෝකෙට යහපත කරනවා. ලෝකෙට වැඩදායි පුද්ගලෙක් පස්සේ නෙන්නක පියාගන්නවා. අපේ ජීවිතවල එක පැත්තකින් අපි සිත පිරිසුදු කරගන්න ඕන අකුසල් වලින් අනිත් පැත්තෙන් කුසල් දිනු කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි නොද වෙන විදිහට අපේ ජීවිතය තුළ ලෝකෙට පිහිට වෙන්න ඕන. ලෝකෙට උපකාර කරන්න ඕන. අනේ සියල්ලක්ම සිදු කරන්නට ජීවිත අප්‍රමාදී බව මේ ලබා ගන්නා දුර්ලභ අවස්ථාව නුවණින් මෙනෙහි කරන්නට තමා මැරෙන කෙනෙක් බව සිහිපත් කිරීම ඉතාම වැදගත් කාරණා. පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තියට එහෙම නැත්නම් කෙලෙසුන්ගෙන් මිදෙන්නට හේතු වන කරුණු අවස්ථා පහ ගැන. ඒවට කියන විමුක්තායතන කියලා. විමුක්තිය කියන්නේ කෙලෙසුන්ගෙන් මිදීමට පත්වන අවස්ථා පහ ගැන. එකක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඔබ හොඳට සිහිය සහ නොවන පිළිවාගෙන ධර්ම දේශනාවකට අවංකව දෙනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ඔබේ හිත පිරිසිදු වෙන හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. ධර්ම දේශනා කරනවා නම් කෙනෙක් හොඳට සිහිය සහ නොවන පිළිවාගෙන ධර්ම කාරණා මෙනෙහි කරමින් හොඳට නුවණින් සිහියෙන් ධර්ම දේශනා කරනවා නම් ඒ දේශකයන් වහන්සේගේ ධර්ම දේශනා කිරීම විමුක්තියයි. අනිත් කාරණේ තමයි ධර්ම සත්‍යයයි. දැන් ඔබ කලින් සංඥානා කළ ගිරිමානන්ද සූත්‍රය වැනි තැන් ධම්මචක්ක සූත්‍රය, බොජ්ජංග සූත්‍රය, සක්‍රීයබම් සූත්‍රය, කරණිමෙක සූත්‍රය මේ වගේ සූත්‍ර පිළිබඳව අර්ථයක් මෙනෙහි කරමින් සංඥානා කරනවා නම් ඒ සංඥානා කරන මොහොතේදී තමන් හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. හතරවෙනි කාරණේ තමයි ධර්ම සම්මන්ත්‍රණය. ධර්මෙ මෙනෙහි කිරීම. තමන් අහපු දේවල් විවේකී වෙඳගෙන මෙනෙහි කරනවා. චතුරාර්ය සත්‍ය ගැන සතිපට්ඨානේ, අනිත්‍යතාවේ, පරිසම්පාදයේ මේ වගේ කාරණා තමන් ඉන්න වෙලාවෙදී නිතර සිහි කරනවා. ඒ සිහි කරන අවස්ථාවත් කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. පස්වෙනි කාරණේ තමයි සමත විදර්ශනා භාවනාවේ යෙදීම. මෙන්න මේ කරුණු පහක් ගැන ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සංජානනය, ධර්ම සම්මන්ත්‍රණය, භාවනාව සම්ප්‍රදායනා භාවනා කියන මේ අවස්ථා පහ සැලකන්නේ විමුක්තායතනය කියලා. ඉතින් ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවත් ඔබේ හිත හුවා කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. එනිසා හැකිතාක් දුරට හොඳට සිහියෙන් අනුපිළිවෙලින් කියන මේ කාරණා අහන්න ඔබ දැස් වෙන්නට ඕන. තිනතනි මේ සද්ධර්මය කියලා කියන අපි සසර බොහෝ කාලයක් පින්දහම් කළා, පාරමිතා පුරලා, ප්‍රාර්ථනා කරලා ලැබුණ දෙයක්. මේ මොහොත උදා කර ගන්නට වෙන දින අපි කොයිතරම් මහන්සි වුණාද කියන එක අපට අද තේරෙන්නේ නැහැ. කල්‍යාණ මිත්‍රය මොන ගහේලා කල්‍යාණ මිත්‍රයෙක් එක්කින් අසහා දැනගත්තොත් තමයි අපි මේ අවස්ථාව ලබා ගන්න කොයිතරම් මහන්සි නැද කියලා හිතෙන්නේ. මේ එක පැයක් වුණත් හරියට ධර්මයට නැඹුරු වෙන්න මේ අවස්ථාව උදා කරගන්න බැරුව පිනතුනේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද? ඇතැම් විට උපතින් බෞද්ධ වෙලා ධර්මයට කැමති වෙලා ඉන්න අයත් ඉන්නවා. මේ පැය දෙකක් දවසක් කියන්නේ වෙන් කරන්න බෑ දවසේ. ඒ වෙලාවත් කියයි මිනමු ගලෝපයන් යනවා. ඇතැම් විට හිත මේ සඳහා යෙදෙන්නේ නැහැ. තිහන්නේ සියලුම අවස්ථා ඉක්මවලා ඔබ මේ අවස්ථාව ලබාගෙන තිබීම ගැන ඔබ හුඟා සතුටපත් වෙන්න. අනිත්‍යයට දොස් කියන එක නෙවෙයි අපි කරන්නේ, අනිත්‍යය බලන්නේ කියලා. තමන් ගැන තමන් සතුට වෙන්න. තමන් වාක්‍යයන් කරලා මේ මහඟේ ලබා ගන්නා කියලා. මිනමුදන් තිබුණට විතරක් මේකට පුළුවන් කමක් නැහැ. බෞද්ධයෙක් වුණා කියලා විතරක්, පන්සල සමීපයේ තිබුණා කියලා විතරක් මේ අවස්ථාව හැමදැනටම ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ මේ පාසු කට්ටික ලැබිලා මේ සඳහා කාලය හරියට ගත කරන් ලැබෙන්නේ තමන්ගේ ලොකු පිනකට. අනිත් කාරණේ තමයි මේ දේ ලැබෙනකොට තමන් දක්ෂ වෙන්නට ඕන උපරිම ලෙස යවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට. ඉතින් පිනතුනි, ඒ දහම අහපු පමණට තමයි අපේ හිතේ තියෙන ලෝභ දේශ මොහ වලින් අපට නිදහස් වෙන මාර්ගය තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුළින් අපේ හිත පිරිසිදු කරගත්ත පමණට තමයි අපේ ජීවිතයේ සතුට ලැබෙන්නේ. අපි බොහෝ දේ හිතන්නේ වැඩිපුර ඉගෙන ගන්නතුතින් හුඟක් ධනය තියෙනවා නම්, හුඟක් ලොකුගයක් ඉන්නමක් වාහනයක් තියෙනවා නම් සතුටින් ඉන්නවා කියලා. නමුත් වෙනත ජීවිතයේ සතුට තීරණය කරන ප්‍රධානතම දේ තමයි සිත පිරිසිදු කිරීම. සකිට කාරියෝ දමනන් ඒකම් බුද්ධහන ශාසනම් කියලා කියන්නේ ඒකයි. ලෝකේ පහළෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට දේශනා කරන ප්‍රධානතම අනුශාසනීය තමයි විශේෂයෙන්ම මෝහයෙන් අවිද්‍යාවෙන් සිත මුදවා ගැනීම. බුදුරජාණන් වහන්සේ ලෝභයේ දේශය අඩු කරලා සුගතිගාමී වෙන කෙනෙක් දේශනා කළා. නමුත් උන්වහන්සේ වැඩිපුර අගය කළේ අවිද්‍යාවෙන් සිත මුදවා ගන්න ක්‍රමය. සතර සතිපට්ඨානය තුළ ඉඳලා හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන ත්‍රිලක්ෂණය මෙන්න කර පමණටයි කෙලෙස් සම්මෙන් හිත මෙදෙන්නේ. ඉතින් අන්නේ මාර්ගය අපිට ඉතාම ලස්සනට බුදුහාඳුරේ විස්තර කරලා තියෙනවා. අන්නේ ගමන් මඟ වේගවත් කරන්නට අපට හේතු වන ප්‍රධාන කමඨහන් හතරක් ගැන බුදුදහමේ දැක්වෙනවා. ඒවට කියන්නේ සතර කමඨහන් කියලා. නැත්නම් චතුරාර්ය භාවනා කියලා කියන්නේ චතුරාර්ය භාවනා කියලා. හරියට ආරක්ෂිතයන් හතර දෙනෙක් වගේ. බුද්ධහනුසතිය, මෛත්‍රිය, අසුභය, මරණහනුසතිය කියන මේ භාවනා හතර. බුද්ධහනුසතිය වැඩීමෙන් බුදුහාඳුර ගැන ගෞරවයේ සන්දහම දීන වෙනවා. මෛත්‍රී වැඩීමෙන් හිතේ තියෙන ද්වේෂය දුර වෙනවා. අසුභ භවන වැඩීමෙන් හිතේ තියෙන රාගය දුර වෙනවා. මරණසුති වැඩීමෙන් ප්‍රමාදය දුර වෙලා අප්‍රමාදීව මේ ධර්මයේ ප්‍රයෝජන ගන්නවා කියන හැඟීමක් ඇති වෙනවා. පින්නතින අපේ මේ ජීවිතේ ධර්ම ශ්‍රවණය කරන්නට ධර්මයේ හැසිරෙන ලැබෙන ඉතාම ටික කාලයක් අපට ඇතැම් වෙලෙට දුක් වෙන්න පුළුවන්. නොයෙකුතිය සම්බන්ධයක් අපේ ජීවිතවල එන්න පුළුවන්. ඉතින් අන්නේ සියල්ලගෙම වැළකීලා මේ තියෙන අවස්ථාව ඉතාම කෙටි කාලයක් තියෙන්නේ. අන්නේ කෙටි කාලය තුළ උපරිම ලෙස අපි ධර්ම තුළ එන්නට ඕන. ධර්ම පිළිබඳ හරිය දැක්මක් ඇති කරගෙන අපේ හුස්ම රැල්ලට ආස්වාස ප්‍රස්වාසයේ සමාන ධර්ම ධර්ම කරුණු එකතු කරගන්නට ඕන. එතකොට අන්නේ හුස්ම රැල්ලම තමන්ට නිවන් දකින මාවතක් කරගන්නට පුළුවන්. ඉතින් ඒ උතුම් දහම ලැබෙන්න මේ අවස්ථාව ගැන තමන්ගෙන තමන් හොයා සතුටටපත් වෙන්න. පින්නතුන් හැමදාම දවසට එක සැරයක් හරි කන්නාඩි උසරාට යනවා වනි. ඔබේ මූණ ලස්සන කරගන්න. කොණ්ඩේ පේනගන්න. අන්නේ වෙලාවෙදි ඔබ හිතන්න මේ කන්නාඩි උසරාහි ඉන්නේ සතර බොහෝ පින්කලාව කෙනෙක් කියලා ඔබ ගැන ඔබ ප්‍රත්‍යක්ෂ වෙන්නේ සතුට වෙන්නේ. ඔබේ මූණේ ලස්සන ගැන සතුට වෙන වගේම නැත්තම් ටිකක් වයසට ගියාම දුකක් ඇති වෙනවා ටිකක්නේ. ඒ අතරේදී පින්නතුන ඔබ හොවා සතුටටපත් වෙන්න මේ කන්නාඩි ඉස්සරහින් ඉන්නේ සතර වා පින්කලා බුගෙනේ ඉතාම භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා ඔබ නිතරම ඔබ ගැන හිතන්න. ඒක ඔබට වීරියෙන් මේ ධර්ම තුල ඉදිරියට යන්නට ඔබට හේතුවක් වෙනවා. ඉතින් මරණානුසතිය කියන එක පින්නතුන බුදුදහමේ නැ කමඨාන 40න් කර්මස්ථාන 40න් එකක්. බුදුදහමේ කමඨාන 40ක් ගැන දක්වනවා. දස අනුසති, දස අසින, දස අසුභ, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝපණ නැත්නම් සතර අරෝහාචර ධ්‍යාන, ආහාරයේ පටික්කුල මනසිකාරය, ඒ වගේම ධාතු මනසිකාරය. කමඨහන් 40 ගැන කියන එක සමාධිමත් කරන භාවනා ක්‍රම, meditation techniques. ඒ වතරින් ටිකක් තමයි ජීවිත යණයටයි මරණය නියතයි කියලා සිතමින් සිත සමාධිමත් කිරීම. අනුසති 10ක් ගැන දාක් වෙන සිහි කිරීම 10ක් ගැන. බුද්ධ අනුසතිය, ධම්මානුසතිය, සංඝානුසතිය, සීලානුසතිය, ඒ වගේම ඡාගානුසතිය, දේවතානුසතිය, මරණානුසතිය, ආනාපානසතිය, උපසමානුසතිය, කායගතසති කියලා. මෙන්න මේ කමඨහන් 10 අතර බුදුහන්තුර ගැන සිහිපත් කිරීමට කියන බුද්ධානුසතිය කියලා. ධර්මය ගැන මෙහි කිරීමට කියනවා ධම්මානුසතිය කියලා. සංගරත්නයේ ගුණ සිහිපත් කිරීම සංඝානුසතිය. ඔබ රකින සීලය ගැන සිහිපත් කිරීම සීලානුසතිය. ඔබ කරන පරිත්‍යාගයන් ගැන සිහි කිරීම ඡාගානුසතිය. දෙවියන් සහ දේවතාවුන්ට පත් වෙන්න පුරුදු ගුණාංග ගැන සිහිපත් කිරීම ඒක දේවතානුසතිය. මරණය ගැන සිහි කිරීම මරණානුසතිය. ඒ වගේම ශරීරයේ තියෙන කොටස් ගැන කෙස්ලොම්නිය දක්වාදී දෙතිස් කුණකේ ගැන සිහිපත් කිරීමට කියනවා කායගත සති කියලා. ආනාපාන සතිය හුස්ම ඉහළ පහළ යාම ගැන සිහිපත් කිරීම ආනාපාන සතිය. ඊළඟට මරණානුසතිය. මෙන්න මේ වගේ උප අන්තිමේ උප සමානුසතිය නිවන ගැන සිහි කිරීම. ඒකං සංසංගේතං අනේතං යදිදං සම්බසංඛාර සමතෝ කියලා ගිරමණ සූත්‍රයේ තිස්තර ගලින් මේ නිවන ශාන්ත ප්‍රණීත දෙයක් කියලා කෙලෙසම හිත මෙදීම ශාන්ත ප්‍රණීත දෙයක් කියලා සිහිපත් කිරීම ඒක උප සමානුසතිය කියලා කියනවා. මෙන්න මේ කමඨං 10 අතරින් එකක් තමයි මරණානුසතිය කියලා කියන්නේ. තිනුතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙටියෙන් ගත්තොතින් වචන දෙකක් තුළ කෙටි කරන්න පුළුවන්. ඒ තමයි සති සම්පජඤ්ඤය කියන කාරණා දෙක. සම්පූර්ණ බුදුදහම කියන්නේ එක පැත්තකින් සතිය මයින්ඩ්ෆුල්නස් එක දිනු කිරීම, අනෙක් පැත්තෙන් සම්පජඤ්ඤය ප්‍රඥාව විස්ඩම් එක දිනු කිරීම. නැත්නම් මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියන්නේ ඉන්සයිට් මෙඩිටේෂන් කියන එක. මෙන්න මේ mindfulness and insight meditation, these are the main meditation techniques that Buddha has explained in his 45 years. Among them, contemplating on death is one of the meditation techniques. පින්නතුනි, මෙතෙන්දී මරණය කියන්නේ මොකද්ද කියන එක බුදුදහමට අනුව අපි විස්තර කරගන්න එක වටිනවා. මරණය ගැන ප්‍රධාන වශයෙන් කොටස් හතරක් බුදුදහමේ දැක්වෙනවා. එකක් තමයි ජීවිතයේ උපච්ඡේදය පිළිබඳව මරණය. ඒ කියන්නේ අපි සාමාන්‍ය කෙනෙක් මැරෙනවා කියන කාරණය. ඒකට කියන්නේ ජීවිතස්ස උපච්ඡේදව මරණෝ කියලා. මේ කය සිතින් සම්පූර්ණ ගැනීම පිළිබඳව මරණය. ඒ අතර පින්නතුනි තවත් මරණයක් තියෙනවා සමුච්ඡේද මරණ කියලා. රහතන් වහන්සේගේ මරණය. පිරිනමන් යාම අනුපතිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනමන් යාම නැවත නොඉපදෙන විදියට මරණය අවසානට සිදුවන මරණයට කියනවා උපච්ඡේද මරණ කියලා. අනෙක් මරණය තමයි කණික මරණ, ක්ෂණික මරණ. හැම මොහොතෙම සිදුවන මරණයක් තියෙනවා. ඒ තමයි සම්බම් පී මරණ ධම්මං කියලා කියනවා. සියල්ලක්ම මරණීය ස්වභාව කොට ඇත. පොරොදිය සම්බම් කියන්නේ බුදුහාමරගෙන චක්කොම් මරණ ධම්මං, රූපං මරණ ධම්මං, චක්කු විඤ්ඤාණං මරණ ධම්මං. ඇත්ත නිරුද්ධ වෙන දෙයක්, මරණයට පත් වෙන දෙයක්, රූපේ මරණයට පත් වෙන දෙයක්, චක්කු විඤ්ඤාණය මරණයට පත් වෙන දෙයක්. හැම මොහොතෙම ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ඒ මොහොතේහි ජාති ස්වභාවයෙන් හට ගැනීමට පත් වෙනවා. එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේකට කියන්නේ ක්ෂණික මරණ කියලා. තවත් මරණයක් තියෙනවා සම්මුති මරණ කියලා. ලෝකයන් කියන්නේ ගහක් මැරුණා, වැලක් මැරුණා කියලා කියන්නේ. ගියක් විනාශ වෙලා ගියා, නැති වෙලා ගියා. අපි එහෙම කියන එකට කියන්නේ සම්මුති මරණ කියලා. එතකොට ජීවිත උපච්ඡේද මරණ කියලා කියනවා අපි සාමාන්‍ය විදිහට සිදුවන මරණ. ඊළඟට සමුච්ඡේද මරණ රහතන් වහන්සේ කෙනෙකුගේ පිරිනිවන් පෑම. අනිත් කාරණය කණික මරණ, ෂණික මරණ, instant death. කියන හැම මොහොතෙම හිත ඇති වෙලා නිරුද්ධ වෙන මරණය. අනිත් එක සම්මුති මරණ conventional death. ඒ කියන්නේ ගහකොළ මැරිලා යනවා කියලා ලෝක සම්මතිය අපි මැරෙනවා කියන දේම. මේ මරණ අතුරුණු කෙනෙකුට නඩම් සාකච්ඡා කරන්නේ උපච්ඡේද මරණ කියන එක. උපච්ඡේද මරණ නැත්නම් කෙනෙකුගේ ජීවිතයේ සිදුවන අපි සාමාන්‍ය විවහාර කරන මරණය. අවුරුදු 50කට 70ක් ජීවත් වෙලා අපි ෆියුනර එහෙම ගන්නෙ. අන්න ඒ මරණය ගැන තමයි අද මේ සාකච්ඡා කරන්නේ. ඒ මරණයට බුදුදහම විස්තර කරන්නේ කතමයි සාවුස්සෝ මරණම් යන්තේ සංතේ සංසත්තානම් තම්මා තම්මා සත්‍තනිකායා සුති චවනතා බෙහෙදෝ අන්තරදානම් මච්චු මරණම් කන්දානම් බෙහෙදෝ කලේවරසනි කීපෝ ඉදං උච්චතාවසෝ මරණම්. මොකද මරණය කියලා කියන්නේ යන්තේ සංතේ සංසත්තානම් ඒ සත්‍යංගේ තම්මා තම්මා සත්‍තනිකායා ඒ සත්වනිකායෙන් චුති වෙන්වීමක් ඇද්ද ඒ වගේම චවනතා ගිලිහිමක් ඇද්ද බෙහෙතෝ බිලියාවක් ඇද්ද අන්තරදානම් අතුරු දහන් වීමක් ඇද්ද මච්චු මරණම් සාමාන්‍ය කෙනෙකුට මරණයක් වේද කන්දානම් බෙහෙතෝ මේ ස්කන්ධ පංචකයේ බිලියාවක් වේද කලේ බරසණික්කේකෝ මේ කෙන ශරීරයේ මේ ෆිසිකල් බොඩි එක අත්හැර දැමීමක් වේද කලේ බරසණික්කේකෝ කියන්නේ ඒකයි ඉදමුච්චතාවසෝ මරණම් මෙන්න මේකයි මරණය කියලා කියන්නේ. තින් පිනොතින අපි හැම දිනෙකම කවදාද මේ තත්ත්වයටපත් වෙනව නේද? හිතලද තියෙන්නේ? ඔව් බොහෝ දිනෙක මේ පිනතුන් හිතනවානේ. හැබැයි අමතක නම් බොහෝ විට නෑනේ. පිනතුනේ වැඩි වාර ගන්න මේක හිතන්නට ඕන අපි. මේ අත් දෙක දිහා රූපයේ දිහා බලලා හිතන්න. කවදාද දවසක මේක මගේ වෙන්නේ නැහැ. මට මේක අයින් වෙනවා. මගෙන් අයින් වෙනවා කියන එක හිතන්න. එහෙම හිතන හිතන පිනතුන් මේ ශරීරයෙන් තමන් ගොඩක් වැඩ ගන්නවා. මේ අත් දෙක සමට ලැබුණේ හුඟක් දන් දෙන්න අසරණයට සලකන්න. ඔබට මොදවට පේන ඇස් දෙකක් ලැබුණේ පේන්නේ නැති අනිත්යට උදව් කරන්න. ඔබට මොදවට කන් දෙකක් ලැබුණේ කන් දෙක ලස්සන වෙනනම් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. කන් දෙකේ කරාම දෙමට විතරක් ලස්සන වෙන්නේ නැහැ. කන් දෙක ලස්සන වෙන්නේ හොඳට ධර්ම ශ්‍රවණය කරොත්. ඒ වගේම පින්නතුනේ වචනයෙන් හොඳ වචන අපි කතා කරන ඕන ධර්මයෙන්ම කතා කරන්නට ඕන. බුදුගුණ මොත්තේ පොල් කියලා කියන්නේ ඒක කතා කරනවා නම් බුදුගුණයක්මයි කතා කරන්න ඕනේ. සිතෙන් සිතනවා නම් මෙත් භාවොත් මොත්සිත් මෛත්‍රී සිතවිල්ලක් මම හිතන්නට ඕන. සීල සත්‍යෝ සෝපත්‍යත්වා කියලා නිතර හිතන්නට ඕන. තමන්ගේ දෑතින් දෙපයින් ශරීරයෙන් නිතරම අනිත්යට උදව්වක් කරන්න බලාගෙන ඉන්න. ඒ කරන උදව්ව කියනතදී වැණිපුර පිරිසකට යහපතක් වෙන දෙයක් කරන්න. එතකොට තමයි අනිසංස වැඩි වෙන්නේ කියන්නේ. දැන් මේ විදිහට පින්නතුනි අපේ නිතර මැරණයි කියන එක නිතර මෙනෙහි කරන්නේ මෙනෙහි කරන පමණට තමයි ඉගෙන ගන්න කෙනෙක් නම් ඉක්මනින් ඉගෙන ගන්නවා. රැකී රක්ෂා කරන කෙනෙක් නම් වහා මහන්සි වෙලා රැකී රක්ෂාවලින් ධර්ම කෝපය වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන් උපයන දේ ලෝකෙට වැඩිපුර යහපතක් කරනවා. වැඩිපුර තමන් ඊට පිරිසුදු කරගන්නවා. තමන් සුගතිගාමී වෙන්න හැකි තාක්මණින් වැඩ කටයුතු දෙක තමන් සම්පාදනය කරගන්න. අනිත් පැත්තෙන් තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට තමන් පුළුවන් තරම් දුරට උදව් කරනවා. ඒ වගේම තමත් වැඩි පිරිසකට ලෝකේ තමන්ගේ ඥාතීන් විතරක් නෙවෙයි ධර්මයේ තේරුම් ගන්න හැටි අපි දන්නවා. මේ ලෝකේ ඉන්න හැම දෙයක්ම එක ආත්ම භාවයක හරි අපේ අමතක වෙච්චයි. එනිසා තමන්ගේ ගෙදරට විතරක් තමන් කොටු වෙලා ඉන්නව නෙවෙයි ඊට වඩා පුළුල් ලෝකයක් දිහා තමන් බලනවා. තමන්ට පේන ලෝකෙ විතරක් නෙවෙයි තමන්ට නොපෙනෙන ලෝකෙ අප්‍රමාණ සත්‍යයන් කලින් ආත්ම භවවල තමන්ට අමතක වෙලා ලේන් දහදෙන් කිරෙන් තමන්ව පෝෂණය කරපු අප්‍රමාණ පිරිසක් මේ විශ්වයේ නොයෙක් තැන්වල තියෙන බලාපොරොත්තු ඉන්නවා. අන්න ඒ අත්දැකීම් අපි උපරිම ලෙස පිළිද වෙනවා. මෙන්න මේක තමයි මරණය නිතර සිහිපත් කරන කෙනාගේ ලක්ෂණය. දිනක් පිනතුනේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි මරණ අනුස්සතිය වැඩීම ආනිසංසදායින්දිය. මරණ සති වික්‍රේ භාවිතා බහුලී කතා මහප්පලා හොති මහනිසංසා. යම් කෙනෙක් මරණ අනුස්සතිය වඩනවා නම් ඒක මහත්ඵල මහනිසංසදායින්දිය. ඊළඟට දේශනා කරනවා අමතෝගදා අමත පරිවසන. මේක අමෘතයේ කෙලවර කොට ඇති දෙයක්. මරණානුස්සතිය සිහි කිරීම පිණිසනේ දුක වැඩි කිරීමක් නෙවෙයි. මරණානුස්සතිය සිහි කරන කෙනා එපමණටේ දැනත්තා සිහි නෝණින් ඉන්නවා. සති සම්මජනෙන් ඉන්නවා. සති සම්මජනෙන් සිටිය පමණට ප්‍රීති ප්‍රමෝදය වැඩි වෙනවා කියලා. බලන්න පිණිසනේ මරණය ගැන සිහි කරන විලාන්ති ප්‍රම මොකද්ද? ලැබෙන්න දෙන්නේ ප්‍රීතිය ප්‍රමෝදය ලැබෙනවා. මරණය ගැන සිහි නොකරන කෙනාට වඩා මරණය ගැන සිහි කරන කෙනාගේ ප්‍රීතිය ප්‍රමෝදය වැඩි වෙනවා. එහෙනම් මේක අසුභවාදී දෙයක් වෙන්නට බෑ. මේ යථාර්ථය සිහි කරනකොට මරණය ගැන සිහි නොකරන කෙනාට වඩා සතුටක් තමගේ ජීවිතය ගැන ඇති වෙනවා. ඇයි ඒකට හේතු වෙන්නේ නැත්නම් ජීවිතයේ පසුතැවෙන දේවල් එතරම් කරගෙන නැහැ ඔහු. අනිත් පැත්තෙන් යා ලෝකෙට වැඩිපුර සේවයක් කළා තියෙනවා. තවත් පැත්තකින් තමයි සුභතිගාමී නමස්ස මූලික පදනම ඔහු දාගෙන ඉන්නේ. අනිත් පැත්තෙන් තමන්ගේ ළඟම ඉන්න ඥාතියන් මිය යන කලින් එයාට තමා පුළුවන් තරම් දුරට උදව් කරනවා. අම්මට හත දෙන ජීවත් වෙනවා නම් හැකිතා ඉක්මනට එයාට ධර්මය ලබා දෙනවා. එයා ජීවත් වෙන කාලෙම සතුටෙන් ඉන්න කයට උදව් කරනවා. ඒ අම්මට හත දෙන මියගේ දවසට දැන් ඉන්න ආත්ම භාවයට වඩා හොඳ තැනකට යන්නට අම්ම තාත්තට උදව් කරනවා. එතකොට අම්ම තාත්තා මැරුණාට දුක් වෙන්න ඕනේ නැහැ. අනේ අම්මේ අනේ තාත්තා අපිව දාලා යනවා කියලා හදන්න ඕනේ නැහැ එතකොට. ඒක හරියට ඔබ ශ්‍රී ලංකාව ඉදලා මෙහෙනකොට යම් දෙයක් කෙනෙක් බඳාගෙන අඬනවා නම් අනේ අපිව දාලා යනවා කියලා. ඔබ කැමති දෙයකට. ඔබ කැමති නෑ නේද? ඔබ මේ දිනුවට යන අවස්ථාවක් නේ නේ. ඒ නිසා ඉහෙලට යනවා නම් පින්නොත් ඉන්න අඬන්න ඕනේ නැහැ. ඔබ ඇත්තටම අඬන්නට ඕනේ ඔබගේ ළඟම ඥාතීන් මිය ගිහිල්ලා ඒ තමා ලබාගෙන සිටින තැනට වඩා පල්ලෙහාට යනවා නම් තමයි ඇත්තටම ඔබ අඬන්නට ඕන. ඔබත් එක්ක ළඟම ඉගෙන ආදී හොඳට පින්කම් කරලා හිතේ ආත්මභාවයට වඩා හොඳ තැනට යනකොට ඔබ වාසනාවකට පත් වෙනවා. යන්නත් තාමිය ගිහිල්ලා රූපේ දැක්කත් ඔබට යම් සිදුමක් ඇති වෙන පුළුවන්. යා හිතේ කලබල උදව් කරා කියලා. නමුත් ඊට වඩා ඔබට සතුටට පත් වෙන පුළුවන්. ඒ තැනත් දැන් හොඳ තැනක ඉපදෙලා ඉන්නේ. හිතේ තැනට වඩා හොඳ සුභතියක් ලැබලා තියෙනේ කියලා සතුටට පත් වෙන පුළුවන්. මෙහෙම අපිට වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ අපි ඇත්තටම මරණ සතිය සිහි කරලා අපි ජීවිතෙන් හමන කඩරගෙන තමන්ගේ ළඟම ඥාතීන්ටත් මේ උපකාරය කරලා දෙන්නවා. හැකිතා ඉක්මනට අඩුම වශයෙන් ඔබ හුඟක් ආදරය කරන පස් දෙනෙකුට හරේ සුගතිගාමි වෙන උදව් කරලා කියන්නේ. වයසින් වැඩි අය විතරක් නෙවෙයි, වයසින් අඩුවය වුණත් කියන්නේ මේ ඔබේ දරුවන් තරක් නිය ඔබේ මොනගුණ මිනිබිරියන් වුණත් කොයි මොහොතෙන් ජීවිත වලින් සමගරින්ද කියලා ඔබට කියන්න බෑ. ඒ නිසා ඒ අය ජීවිතයේ යට අහිමි වෙන කලින් ඉක්මනින් යට උදව් කරලා තියන්න. එහෙම වුණොත් ඔබට දුක් වෙන සිද්ධ වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මෙහෙම සඳහන් කළ ඊළඟ සඳහන් කරනවා භාවේතනවතුම් මේ වික්‍රේ මරණ සතිය. මහණෙනි ඔබ මරණ සතිය වඩනව නේද කියලා බුදුහාමුදුරේ රැස්වල හිටිය ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා. මේ කාරණේ ඇතුළත් ඥානෝත්තරණිකායේ 4-6 වෙනි නිපාතයේ තියෙන මරණ සති පඨම මරණ සති කියන සූත්‍රය. ဒုတိය මරණ සති සූත්‍රය කියලා තව සූත්‍රයක් වෙනවා. අපි මුලින් විස්තර කරන්නේ ප්‍රථමයෙන්ම පඨම මරණ සති සූත්‍රය. අංගුත්තරණිකායේ චක්ඛ නිපාතයේ තියෙන සූත්‍රයක් මේක. මරණ සති වර්ගයේ ඉන්නේ. බුදුහාමුදුරුවෝ අහනවා භික්ෂුන් වහන්සේගෙන් වෙලාවේදී ඔබ මරණානුස්සතිය වඩනවාද කියලා. එතකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරිපත් කළා කියනවා, "ඔව් ස්වාමීනි, අපි මරණසතිය වඩනවා. මම මරණසතිය වඩනවා." බුදුහාඳුරහන කොහොමද මරණසතිය වඩන්නේ කියලා. මේ හාඳුර කියනවා, "ස්වාමීනි, මං එක දවසක් ජීවත් වුණා. අන්නේ දවස තුලදී මං ඒ දවසම මට ඇති කියලා හිතලා මං උපරිම ලෙස ධර්මය තුල මේ සම්බුද්ධ ශාසනය තුල හැසිරෙනවා කියලා. එක දවසයි මං අද විතරයි ජීවත් වෙන්නේ. දැන් අද 12 නම් හෙට 12 වෙනකම් විතරයි මම ජීවත් වෙන්නේ. මෙන්න මේ දවසක් මට ඇති සුභදිනාමි වෙන්න කියලා උපරිම ලෙස ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ඒ වගේම සමථ දර්ශනා තුළ ඒකෙන් තව උපරිම ලෙස හික්මනවා කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? ස්වාමීන් මට එක දවසක් ජීවත් වුණා ඇත්ත. ඒ දවස තුළ මම උපරිම ධර්ම තුළින් ප්‍රයෝජන ගන්නවා සතරටම ප්‍රයෝජනක් වෙන කියලා. ඊට පස්සේ තවත් දෙවනි ස්වාමීන් වහන්සේ අහනවා කියනවා බුදුරජාණන් වහන්සේ මන් ආසදේ වැඩන්නේ මෙහෙමයි. කොහොමද? දවසක් නැත්නම් දවල් රැ දෙකක් නෙමෙයි. මට එක දවල් කාලේ විතරක් පැය 12ක් විතරක් තිබ්බම ඇති. අන්නේ දහවල් කාලේ විතරක් මං ජීවත් වෙනවා කෙනෙක් කියලා හිතලා ඒ දහවල් කාලය තුල මම උපරිම ලෙස ධර්ම හැදෙනවා මට ඒ කාලයක් ඇති කියලා. ඒ දෙවෙනි හාමුදුරුවෝ. තුන්වෙනි හාමුදුරුවෝ කියනවා දහවල් කාලේ විතරක් නෙමෙයි සම්පූර්ණ දහවල් විතරක් නෙවෙයි දවසින් භාගිනේ දවසින් මට කාලක් තිබ්බත් ඇති. උදේ හරනෝදේ ඉඳන් ඉර අවරට යන පටන් ගත්ත මොහොත දක්වා ඒ කියන්නේ උදේ දානෙ වළඳන කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉර නැගිච්ච වෙලාවෙ ඉඳලා ඉර අවරට යන පටන් ගන්න වෙලාව දක්වා දානෙ වළඳන වෙලාව පෙරවන් කාලෙ විතරක් මට තිබ්බත් ඇති. අන්න ඒ කාලය තුළ මම උපරිම ලෙස ධර්මයෙන් හෙරනවා මම මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. ඒ කියන්නේ සායනන්ත දෙම් කිව්වේ. තුන්වෙනි සායනන්තේ. ඊට පස්සේ හතරවෙනි හාමුදුරුවෝ කියනවා කොහොමද? මට එච්චර කාලෙකුත් තෝන්නේ නැහැ. මං පිටපාතේ ගිහිල්ලා ඇවිල්ලා බත් පිඬු හතර පහක් වළඳන වෙලාවක් මට තිබ්බත් ඇති. අන්න ඒ බත් පිඬු හතර පහ වළඳන කාලය තුළ මම උත්තරීම ලෙස ප්‍රයෝජන ගන්නවා. මම අප්‍රමාදීව මේ සම්බුද්ධ ශාසනය තුළ හික්මෙනවා කියලා. ඒ හතරවෙනි හාමුදුරුවෝ. පස්වෙනි හාමුදුරුවෝ කොහොමද කියන්නේ? පස්වෙනි හාමුදුරුවෝ කියනවා සායන් මට බත් පිඬු හතර පහක් නෙවෙයි එක බත් පිඬක් අතර දාලා හපල ගිරින වෙලාවක් මට ඇති. අන්නේ වෙලාව තුල මම මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා මට ඒ විනාඩි කිහිපයක් ඇති කියලා. ඒ කියන්නේ සායන්න්තේද? පස්වෙනි සායන්න්තේ. ඊළඟට වන හයවෙනි සායන්න්තේ කියනවා නෑ මට බත් පිඬක් කන වෙලාවක් නෙවෙයි පළඳන වෙලාවක් නෙවෙයි එක හුස්මක් ඉහළට අරගෙන පහලට දාන වෙලාවක් වුණත් මට ඇති. අන්නේ කාලය තුළ මම අප්‍රමාදීව මේ ධර්මයෙන් සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා. දැන් මේ සායනාන්තල 6 දෙනෙක් ප්‍රකාශ කරන හැටි. ඒතර ඵලෙන සායනාන්තය කොහොමද සඳහන් කළේ? මට එක දවසක් තිබ්බොත් ඇති. දෙවෙනි හාමුදුරුවෝ කියන්නේ දවසින් භාගයක් තිබ්බොත් ඇති. තුන්වෙනි හාමුදුරුවෝ කියන්නේ දවසින් කාලයක් පෙරවරු විතරක් තිබ්බොත් ඇති. හතරවෙනි සායනාංශය කියන්නේ බත් පිඬු හතර පහ. පස්වෙනි සායනාංශය කියන්නේ එක බත් පිඬක්. හයවෙනි සායනාංශය කියන්නේ එක හුස්මක් ඇතුළ වෙලා පිටට වෙලා මන තිබ්බ ඇති කියනවා. තිනොතනි බුදුහාමරීට පස්සේ මොකද සඳහන් කළේ? මහණෙනි ඔය භික්ෂුන් හය දෙනාගෙන් පළවෙනි හතර දෙනාම මගේ අනුශාසනයේ පිළිපදින කෙනෙක් නෙමෙයි. මුල් හතර දෙනාම නියම විදියට අප්‍රමාදේ වඩන කෙනෙක් නෙවෙයි. නියම විදියට මරණාසතිය වඩන කෙනෙක් නෙවෙයි කියලා. එච්චරවත් අපට ප්‍රමාද වෙන්න බෑ බුදුහාම අගේ කලේ අර අන්තිම දෙන්න. කවුද දෙන්න? අර එක බත් පිඬක් වළඳන කෙනා සහ එක හුස්මක් ඇතුළත පිටතන මොහොතක් මට ඇති කියලා හිතලා අප්‍රමාදීව ධර්මයේ හැතිරෙනවා නම් අන්න ඒ කෙනා තමයි මගේ නියම ශ්‍රාවකයන් කියලා. එහෙනම් වෙන දෙනා අපි කොච්චරනම් අප්‍රමාදී වෙන්න ඕනද? එතකොට අපි බලන්න ඕනේ ඊළඟට අප්‍රමාදී වෙන්න කියලා අපි මොකද කරන්න ඕනේ කියලා. අප්‍රමාදී වෙන්න කියලා දුවන්න තැනක් නැහැ. කොහෙවත් දුවල බේරෙන ස්ථානයක් නැහැ. ඇයි ඒකට හේතුව බුදුහාම දේශනා කරනවා පබදුක්ම සූත්‍රයේදී. කොසලයි තමදාසන් බුදුහාමරට ආපු වෙලාවේදී. බුදුහාමරව හනවා රජතුමනි ඔබ යම් ස්ථානයක ඉන්නවා නම් ඒ ස්ථානයේ හතර පැත්තෙන් හතර දිශාවෙන් ඔබ විශ්වාසවන්තව ඔබට විශ්වාසවන්ත ඇමතුරු හතර දෙනෙක් හතර පැත්තෙන් එනවා. ඇවිල්ලා මොකද කියන්නේ? උතුරු පැත්තෙන් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි මේ උතුරු පැත්තෙන් මහා පර්වතයක් එනවා. ඒ පර්වතේ නිනිකන් නෙවෙයි ඒ උතුරු පැත්තේ තියෙන සියලුම දේවල් ගහකොළ සදා සිල්පාවා සියලුම දේවල් විනාශ කරගෙන උතුරු පැත්තෙන් පර්වතයක් එනවා කියලා ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා. දකුණු පැත්තෙන් තව ඇමතියෙක් ඇවිල්ලා කියනවා රජතුමනි දකුණු පැත්තේ තියෙන සියලුම දේවල් විනාශ කරමින් දකුණු පැත්තෙන් පර්වතයක් එනවා. නැගෙනහිර පැත්තෙනුත් ඒ වගේම කෙනෙක් කියනවා මෙහෙම පර්වතයක් එනවා ඔක්කොම දේවල් විනාශ කරමින් කියලා. බටහිර පැත්තෙනුත් ඒ වගේම ඇමතියෙක් ඇවිල්ලා කියනවා රජතුන් මේ පැත්තේ තියෙන සියලුම දේවල් විනාශ කරමින් පර්වතයක් එනවා කිසිම නිදහසක් නැහැ කියලා. ඒකට දුවල බේරෙන ගැටක් නැහැ. හතර පැත්තෙම පර්වත එනවා. රජතුමාගෙන් අහනවා රජතුමනි එවැනි වෙලාවක ඔබට මොකද කරන්න තියෙන්නේ? රජතුමා කියන ස්වාමීනි අප්‍රමාදයේ දහමේ අප්‍රමාදීව දහමේ කුසලයේ හැසිරෙනවා හැර මට වෙන කරන්න දෙයක් නැහැ කියලා. අන්නේ වගේ පින්වතුනි බුදුහාම දේශනා කරනවා අපේ ජීවිත මෙතත් මහා පර්වත හතරක් නිතර ළඟා වෙමින් තියෙනවා. මොනවද හතර? මේ හතර තමයි එක පැත්තකින් මහලු බහලේ කියන පර්වතේ නම. ඒහි දිගේ කියන අනිත් පැත්තෙන් ලෙඩවීම කියන එක, ව්‍යාධි කියන එක, සිග්නස්, ඉල්නස් කියන එක. තවත් පැත්තකින් මරණය කියන එක, ඩෙත් කියන එක. අනිත් පැත්තෙන් රීබර්ත් කියන එක, නැවත ඉපදීම කියන එක. මෙන්න මේ හතර පැත්තෙන් හතරක් අපි වෙත නිතරම ළඟා වෙමින් තියෙනවා. අපිට හිතෙන්නේ මේක මුගන් දුරයි කියලා. නමුත් පින්තුනේ හැම මොහොතේම මේ හතර අපි ස්පර්ශ කරමින් ඉන්නේ. හැම මොහොතෙම ඊට අදාළ කටයුතු දෙක කරමින් ඉන්නේ. අපිට හිතෙන්නේ අපි මරණය පස්සේ මේ දේවල් ටික සිද්ධ වෙනවා කියලා. අපි ලෙඩ වුණාට පස්සේ මේ ටික සිද්ධ වෙනවා කියලා අපි හිතන්නේ. නමුත් පින්තුනේ නිතරම මේ දේවල් පහසු ගන්න ටික ඔක්කොම ඔබ වෙනින් සෝදානන් වෙමින් තියෙනවා. රෝහල්, වෛද්‍යවරු, හෙදියන් බෙහෙත් ඔක්කොම සෝදානන් කරමින් ඉන්නේ ඔබගේ ගමන් දෙන්න බලයි. අනිත් පැත්තෙන් ඔබේ ජීවනරලෙකට ඔක්කොම බඩු බාඩු ඕන ලක සෝදානන් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් ඔබේ මහලු භාවයට අවශ්‍ය වෙන දේවල් ටිකක් සම්හල වෙමින් තියෙන්නේ. ඔබේ නැවත ඉපදීමට භවයෙන් තරම් සකස් කරමින් ඉන්නේ. ඒ වගේම ඔබට උපැන සාතිකය දීපු කෙනා, ඔබට විවාහ සාතිකය දීපු කෙනා, ඒ තැනැත්තාම තමයි මරණ සාතිකය. කොපිය තියාගෙන ඉන්නවා ඉස් තැන පුරවන්න නම, විනය, මියගිය වෙලාව, හේතුව කියලා දෙන්න අනිත් කොපිය තියාගෙන ඉන්නේ. කොපිය තුන මේකට තියෙන්නේ. ඒ නිසා තමයි ශ්‍රී ලංකාවේම උපැන්න, විවාහ, මරණ රෙජිස්ටර් කියලා කියන්නේ. මේ තුනම එක නෑකනේ. වෙනයි නෙමෙයි. එක නෑක ළඟම තමයි කොපිස් ටික ඔක්කොම තියෙන්නේ. උපැන්න සාතිකෙත් එක්කම අනිත් කොපිස් ටිකක් තියාගෙන ඉන්නේ. අවශ්‍ය ලාට දෙන දාන දෙන තියෙන්නේ. පින්නතුනි මේව ගැන හිතනකොට පින්නතුනි ඇත්තටම තම අප්‍රමාදී බවක් ඇති වෙන්නට ඕන. ඒ වගේම මේ අප්‍රමාදී බව තුළ සමාජ ජීවිතේ කටයුතු කරගෙන තියනවා නම් තමයි දුකක් නෙවෙයි සතුටක් ඇති වෙන්නේ පින්නතුනි. තමා ජීවිතේ මුවා වැඩවල තියනවා නේද? තමා ලෝකෙට මුවා පිටුනා නේද කියලා තමන් ගැන මාපතර හැරිලා බලන්න. ඉතින් මේ දේවල් හිතනකොට පින්නතුනි ජීවිතේට බොහෝ සංවේගයක් අනිත් පැත්තෙන් හට ගන්නවා. මේ අපි අද ලබාගෙන තියෙන පහසුකම් ටික පින්නතුනි, මේ අපි එක දිනයක් ගත කරන මේ වෙලාව අපිට දැන් දෙච්චර වටින්නේ නැහැ නේ. දැන් දෙච්චර වටින්නේ නැහැ. හැබැයි බලන්න පින්නතුනි අපි මරණයට ලං වෙච්ච දවසේදී අපි හැමදෙනාගේම මරණය අදයි කියලා දවසක් එනවා. අන්නේ දවස ආපු වෙලාවේදී ඔබට තව එක දවසක් තිබ්බොත් ජීවත් වෙන්න කොච්චර වටිනවද නේ? ඔබට කිව්වකින් තමයි එක දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඔබේ ධනෙට ඔක්කොම දුන්නොත් ඔබ මොකද කියන්නේ සිද්ධ කරන්නේ? අනේ නෑ, ධනෙ ටික දරුවන් තිබ්බේ මම අද මෙලියන්න කියලා. එහෙම කියන්න කියනද ඔබ? ඔබ කියන්නේ නෑ, ඔක්කොම ටික දෙන්නම් හිට වෙනකන් ඉන්න දෙන්න මම නෙමෙයි. පින්නතුනි එදාට තමයි ජීවිතේ වටිනකම තේරෙන අද නෙමෙයි. අද හැමදේම කියන මන්න මොරලාට මදින සූදානම් කියලා තමයි කියන්නේ නබු. නමුත් පින්නතුනි ලං වෙච්ච වෙලාවේදී අපි තව දවසක් හරි ජීවත් වෙන්න උපරිම කැපවීම කරනවා. මේ වෙන තත්ත්වයක් මත බුදුහාම සඳහන් කරනවා, යෝචී වස්ස සතන් ජීවේ අපස්සෝ ධම්ම මුත්තම ඒකාහං ජීවිතං සෙයෝ පස්සතෝ ධම්ම මුත්තම. ධර්මයේ නොදෙක අවුරුදු 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙන ගොතුන් කියලා. මේක අපි හරියටම අසා දැනගත්තොත්, අපි හරියටම පින්නතුනේ ධර්ම තුළ හැසිරෙන ආකාරය දැනගත්තොත් අපි ජීවත් වෙන හැම දවසක් තුළම අවුරුදු 100ක් තවත් ජීවිතය ආයුෂට එකතු කරගත්තා නම් අන්නේ විදිහට අපි හරියට ජීවිතය කළමනාකරණය කරගත්තොත් අපට වෙනතනේ මරණ දවස් දෙක සිදුවක් නැහැ. ඒක කල් දමා ගන්න කියලා 아무 උත්සාහයක් කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ මරණය කියලා කියන්නේ රහතන් වහන්සේ ගැන සඳහන් කරනවා මාසේ අන්තිමට වැටපක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් වගේ කියලා. රහතන් වහන්සේට මැරෙන්න ආසාවකුත් නැහැ, ජීවත් වෙන ආසාවකුත් නැහැ කියලා. පින්වත්නි මෙන්න මේ මට්ටමට එනකන් අපි දහම තුල විවිධ ස්තරවල අපි ඉදිරියට යන්නට ඕන. ධර්මයෙන් සඳහන් කරන පින්වත්නි එක පැත්තකින් ආයුක්තය කියලා මරණ කියනවා. ආයුෂ ඉවර වීමෙන් සිදුවන මරණ කියනවා. ඒ වගේම කම්මකේ මරණ කියනවා. කර්මය අවසන් වීමෙන් සිදුවන මරණ කියනවා. තවත් මරණ කියනවා උභයක්ඛේ මරණ කියලා. ආයුෂයි කර්මයන් දෙකම එක විට අවසන් වීමෙන් සිදුවන මරණක් තියෙනවා. උපච්ඡේදක මරණ තියෙනවා. ආයුෂ කර්මයන් දෙකම තිබෙද්දී බාධාවක් වෙලා ලොකු කර්ම විපාකයකින් නැත්නම් අනතුරකින් වෙනවා. මෙන්න මේ මරණ හතරට සාමාන්‍ය ලෝකෙ දෙනා මොහොන පානවා. බුදුහාමුදුරුවෝ සිහිපත් කරන අපට යම් කිසි කෙනෙක් මරණ සැකේ නිතර වර්තමාන නම් අන්නේ තැනැත්තා නිවන අභිමුඛ කරගෙන ඉන්න කෙනෙක් කියලා. ဒုတိය මරණ සැප සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මරණය සිහි කරන්න කොහොමද කියලා. ඒ තමයි තමන් සිහිපත් කරන්නට ඕන මම මේ ජීවත් වෙන මාතෙල අද දවල් මං ඉන්නවා රාත්‍රී කාලේ වන විට කොයි අන්තරක් මගේ ජීවිතේට දන්නේ. මට ලෙඩක් හැදෙන්න පුළුවන්, ආහාරයක් ඉර වෙන්න පුළුවන්, ආහාරයක් විස වෙන්න පුළුවන්, සැපේ සිව්පාවෙන් දැස්ස කරන්න පුළුවන්, හතරෙන්ගේ ප්‍රහාරයක් වෙන්න පුළුවන්, මමම වැටෙලෙ යන්න පුළුවන්, වාපිත් සෙම්මාදිය කුපිත වෙල මරණයට පත් වෙන්න පුළුවන්. කුමන වූ හේතුවකින් මා මේ දවස ගත කරන කලින් මම මරණයට පත් වෙ දන්නේ නැහැ කියලා හිතන්නේ. ඒක පණිවිඩ දෙක තියපත් කියනවා. දෙවෙනි කාරණය තමයි එහෙම සිහිපත් කරන කෙනා ඊළඟට කල්පනා කරනවා මම මේ දවසක් තුළ මේ වියෝතින් මගේ හිතේ කෙලෙස් සහිතව නම් මම මේ යන්නේ. ඒකමට අනුකූලයි. මගේ හිතේ දෙක රාගයක් තියෙනවා නම්, ද්වේෂයක් තියෙනවා නම්, ඊර්ෂාවක් තියෙනවා නම්, මෝහයක් තියෙනවා නම් මෙන්න මේ අකුසල් සහිතව මම මේ වියෝතින් මට ඒක ලොකු අනුකූලයි. ඒ සමන් ඉක්මනට මගේ හිතේ තියෙන රාගය මම අඩු කරගන්නට ඕන. ඉක්මනට මගේ හිතේ අනිත්‍ය ගැන අමනාපයක් තියෙනවා නම් ඉක්මනට මම මේ අමනාපකම් ටික අඩු කරගන්නට ඕන. මගේ හිතේ දැඩි මොහයක් තියෙනවා නම් ඉක්මනට මේක අඩු කරගන්න ඕනේ කියලා තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ගැන හරියට කණ්ණාඩියක් ඉස්සරහට තියලා බලනවා වගේ ධම්මදාස කියන්නේ මේකයි. ධර්මයෙන් නැමති කැඩපත තමන් ඉස්සරහට තියලා බලනවා කොයි කෙලෙස්ද තමන්ගේ ළඟ තියෙන්නේ කියලා. චිත්තානපස්සනාවෙන් කරන්නේ මේක. සරාගම්මා චිත්තං සරාගං චිත්තං පජානති කියන්නේ මේකයි. රාග සහිත චිත්තක් කියන තමන් බලනවා තමන්ගේ දැන් රාග සහිත චිත්තක් තියෙන්නේ. සදෝසංවා චිත්තං සදෝසං චිත්තං පජානති. දොස් සහිත චිත්තක් නම් තියෙන්නේ, ද්වේෂ සහිත චිත්තක් නම් තමන් බලනවා තමන්ගේ ද්වේෂය තියෙනවා. සමෝහම්මා චිත්තං සම්මං චිත්තං පජානති. මෝහ සහිත චිත්තක් නම් හොඳට බලනවා චිත්තං පස්සනයි. ඊළඟට අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං පජානාති. තමන්ගේ හිත අසමාහිත නම් නිතරම අරමුණෙන් අරමුණට දොන හිතක් නම් තියෙන්නේ. තමන් ඒකත් හොඳට සමන්තරණය කළ බලනවා. බලලා සමුදේ ධර්මයන් පස්සේ විහෙරති, වය ධර්මයන් පස්සේ විහෙරති කියපු විදිහට අන්න ඒ සිත රාග, ද්වේෂ, මෝහ අසමාහිත වූ ඒ සිත් හේතු නිසා හට ගන්නවා. හේතු නැතිවීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන එක තමයි දැක්කේ. මේකයි චිත්තාන ප්‍රශ්නාව කියලා කියන්නේ. එතකොට මේ ဒုတိය මරණ සති සූත්‍රයෙන් අපිට සඳහන් කරන්නේ තමා කොයි අනතුරකින් මේ යාම වෙනවද කියන එක විතරක් නෙමෙයි බලන්නේ. එවැනි අනතුරකින් මම මිය ගියොත් මේ වගේ කෙලෙස් සහිතව මිය ගිහිල්ලා මම අනතුරට පත් වෙන වෙනවද කියන එක තමයි කලින්ම බලනවා. දැඩි රාගයක්, ද්වේෂයක්, මෝහයක්, අසමාහිත බවක් ඇතුව අපි මිය ගියොත් අපේ ගතිය සුගතියක් වෙන්නේ නැහැ, ඒක දුගතියක් වෙනවා. ඒක ලොකු අනතුරක්. ඒක සාමාන්‍යයෙන් ලෙඩ දුකක් වෙනවා කියන තුරක් නෙවෙයි. ඇතැම් වෙන අවුරුදු 100 ගණන්, 1000 ගණන්, කල්ප ගණන් දුක් විඳින හේතු වෙන අනතුරක් මේ සිද්ධ වන්නේ. අන්නේ අනතුරට සමාපත්ම වෙන විදිහට තමන් හිත ගැන හොඳට සැලකිලිමත් වෙනවා දෙවෙනි පියවරේ. තුන්වෙනි පියවරේදී මොකද කරන්නේ? යතනත්තා කාමදේශාදීන් දුර් වෙන විතරක් නෙවෙයි, හැකිතාම දුරට තමා මේ යන කලින් කුසල චේතනා උපරිම ලෙස දිනු කරගන්න. පරිත්‍යාග සීලයේ මෛත්‍රියේ ප්‍රඥාව කියන මෙන්න මේ කුසල දහම් වලින් උපරිම ලෙස ඉහළට යන්නට උපරිම ශක්තිය තමා පාවිච්චි කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක පැත්තකින් ලෞකික කුසලයේ තුලිනගෙන ලෞකික සම්මාදිට්ඨිය කම්මසකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන කරන ශාස්ත්‍රීය උපසලයක් ගැන බුදුහාමර දේශනා කළා. අත්දේශකේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤමාගියා උපදිවේපාකා කියලා. ශාස්ත්‍රීය ඕපිනක නැඹුරෝ සැප විපාක ගැන දෙන පින්ඵල ගැන දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. අන්නේ කුසලිය තුළ ඉඳගෙන ලෞකික කුසලිය තුළ ඉඳගෙන කරන පින්කම් ගැන බුදුහාමර සඳහන් කරනවා. අන්නේ කුසල තමයි පිළිවෙතින් සඳහන් වන්නේ. එකක් වේලාම කියලා සූත්‍රය දැක්කන. වේලාම සූත්‍රය අපි කලිනුත් එක විස්තර කරනවා. අනිත් සූත්‍රය තමයි පුඤ්ඤාභි සම්ද කියන සූත්‍රය, පින් උල්පත් ගැන කියන සූත්‍රය, පින් උල්පත් කතා ගැන කියන සූත්‍රය. මෙන්න මේ සූත්‍ර දෙක ගැන තේරුම් ගන්න. අපි දිගටම කියන විස්තර කරන එක සූත්‍ර දෙකේ නම් මතක තියාගන්න. එක සූත්‍රයක් තමයි පුඤ්ඤාභි සම්ද පින් උල්පත් ගැන කියන සූත්‍රය. අනිත් එක වේලාම කියන සූත්‍රය. කාලාම නෙවෙයි වේලාම කියන සූත්‍රය. මේක හැත්තක් ලාභී කුසලයක් ගැන. අනිත් පැත්තෙන් මේ වේලාම සූත්‍රෙම ලෝකෝත්තර කුසලයක් ගැන සඳහන් වෙනවා. සුගතියට යන මාම විතරක් නෙවෙයි පිළිත්න අපි අප්‍රමාදී හැසිරෙන්න ඕන. බුදුහාම දේශනා කරනවා අතිබික්කවේ සම්මා දිට්ඨියේ අරියා අනාත්මා ලෝකුත්තර මග්ගංගා කියන. ආර්ය වූ අනාත්තර වූ ලෝකෙන් එතන ගන්නා වූ මාර්ගයට අංගයක් වූ සම්මා දිට්ඨියක් තියෙනවා. අනේ සම්මා දිට්ඨිය ඉඳලා කරන දේ තමයි බුදුහාම දැක්කුවේ සක්කාඨාන කියන සූත්‍රයේ. කරුණ කතා ගැන සිහි පිටවන්නන සූත්‍රය. එකක් සත්‍යඨාන සූත්‍රය, ඊළඟ සතර සතිපට්ඨාන ගැන දැක්කන මහා සතිපට්ඨාන සූත්‍රය, ඉන්ද්‍රිය භවන සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, කිංසුකොක්ම සූත්‍රය, බාහ්‍ය සූත්‍රය, මේ වගේ සූත්‍ර ගණනාවකින්ම ඍජු ලෙසම විදර්ශනාව ගැන නැත්නම් සංසාර චක්‍රයෙන් ඉක්ම වීම, කර්ම චක්‍රයෙන් ධර්ම චක්‍රයෙන් ඉක්ම වීම, නැවත මරණයකට නොයන විදිහට ජාතිය විරුද්ධ කිරීම අජර අමර සත්‍යයට පත්වෙන්න කරපු මාවත විස්තර කරපු දේශන. මෙන්න මේ දෙකත් ගැන පින්තුනි අපට අවබෝධයක් ලැබෙන්න ඕන. අප්‍රමාදයේ තුරින් ඉඳගෙන අපි නම් මොකද කරන්න ඕනේ කියන එක මෙතෙන්දී ඔබ වහන්වා දස් වෙන්න ඕනේ කියන උපරිම කරුණක කියන. සාමාන්‍යයෙන් අපි මැරෙනා ගැන මරණ දෙගල සිහිපත් කරනවා කියුවොත් බොහෝ දෙනෙක් නෝ අපි මරණ ගැන සිහිපත් කරනවා. අපි ඔක්කොම දරණ යුතුකම් කරලා තියෙන්නේ. මම දැන් සුගතිගාමීත්ව වෙනක් වැඩ කරගෙන ඉන්නේ කියලා බොහෝ දෙනෙක් කියනවා තමයි. නමුත් ඒ අයින් කරපු කුසල් අනිවාර්යෙන් සුගතිගාමී වෙන කරපු කුසල් මොනවද කියලා හෙවදී මොකද කියන්නේ? අපි සාංගික දානන් දීලා තියෙනවා. මාසිකව දාන දුන්නා. පන්සලේ සංඝාවාස හැදන්න උදව් කළා. සිරිපාදේ දීලා තියෙනවා. සිරිපාදේ වාර ගානක් කිව්ව වාර ගානක් එක කියයි. අටම ස්ථාන සලස්ම ස්ථානෙ කිව්ව ස්ථාන කියයි. ධම්මදී වාර ගානක් කිව්ව වාර ගානක් කියයි. මේවත් තින්කන් තමයි පිළිදෙන. ඒවගෙන සුභතිගාම වෙන පුළුවන්. හැබැයි තිරම සුභතිගාම වෙනවා කියලා අපි අපිට කියන්න අමාරුයි. වෙනත් පුළුවන් වෙනත් පුළුවන්. හැබැයි බුදුහාම දේශනා කරන අනිවාර්යෙන් සුභතිගාම වෙනට හේතු වෙන කරුණ ගැන පැහැදිලිවම දක්වලා තියෙන සූත්‍රවල. අනේ කරුණක් අපි මේ දිස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිත් පැත්තෙන් සිනතරිනි අපි ඉහළම ලෙස බුද්ධෝත්පාද කාලයක අපට ලබා ගන්න පුළුවන් ඉහළම බෙනිෆිට්ස් ටික ලබා ගන්න රිසයිකල් ලබා ගන්න අපි ප්‍රැක්ටිස් කරන්න ඕන පැත්තක ගැන අපි දැනුවත් වෙන්නට ඕන. ඒ සඳහා පින්තුනේ කම්මසකට සමාධිය විතරක් සමානවත් නැහැ. සුක්ඛං සුඛ විපාකං කියන කාරණේ විතරක්. සුදු විපාක ගැන දෙන සුදු කර්ම ගැන විතරක් දැනගෙන ඉන්න බෑ. සුදු විපාක ගැන දෙන සුදු කර්ම කියලා කියන්නේ සුගතිගාමි වෙන්න, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නැවත හොඳ මනුස්ස ලෝකෙට එන්නට කරන තියෙනවා. ඒක කම්මසකට සමාධිය තුළ ඉඳලා ලෝකයේ තුල තියෙන සමාධියෙන් කරන දේ නැවත සංසාර චක්‍රයට පිනනවා. බුදුදහමෙන් විශේෂ සත්‍යය තමයි මේ. අත්ථේ වික්‍රේ කම්මං අකන්නසෝකං අකන්නසෝක විපාකං කියන කාරණය. බුදුදහමේ කර්මය ගැන විස්තර කරන මොකද්ද? කලොත් නොවන සුදුත් නොවන කර්මයක් ගැන. අන්නේ මේ කර්මයයි බුදුදහමෙහි අගය කරන්නේ. අන්නේ සඳහා හේතුඵල ධම පටිච්චසමුප්පාදය ගැන අවබෝධයෙන් බාහ්‍ය රූපය අභ්‍යන්තර චිත්තයිසික දෙක නාම රූප කියන මේ දෙකේම යත් නාමච්ච රූපංච අසීසම කරුදෙති එත්තේසා චිත්තේ යතං කියුනියද මේ නාම රූප දෙකම නිදහස් වෙන මාර්ග බුදුදහම විස්තර කරනවා. ඒ තමයි සමථ දර්ශනාවේ විශේෂින් නිදර්ශනාව. අනේ කරුණ තමයි සක්කාත්තන සූත්‍රය විස්තර කරන්නේ, සතිපට්ඨාන සූත්‍රය විස්තර කරන්නේ, කිංසුකෝප සූත්‍රය විස්තර කරන්නේ, ඉන්ද්‍රිය භවන සූත්‍රය විස්තර කරන්නේ, බාහ්‍ය සූත්‍රය විස්තර කරන්නේ. මේ අතර සූත්‍ර ගානක සම්පූර්ණයෙන්ම නිවන් මාර්ග විස්තර කරන්නේ. එනිසාද මේ ලෝක දෙකම ජය ගන්නට එක පැත්තකින් හොඳට ඉගෙනම ලෞකික කුසල කළා ඕනෑම සංකීර්ණ අවස්ථාවක මේදී කිසිදා දුකටගාමි නොවන විදිහට හොඳ ස්ථාවර මනසක් තමන් ඇති කරගන්නට ඕන. තමන් ඊටම ළඟින් ඇසුරු කරන, තමන් කියන දේ අහන සෝදානන් අයට මේ ධර්ම අපි දීලා තියෙන්න ඕන. අනිත් පැත්තෙන් මේ ලෝකයේ ඉපදුන බුද්ධිමත් මිනිසෙක් වශයෙන් අවබෝධ කරන්නට ඕන, දුරු කරන්නට ඕන, වඩන්නට ඕන, සාක්ෂාත් කරන්නට ඕන කරුණු මනෙහි තේරුම් අරගෙන උපරිම ලෙස දහම තුළ අපි හික්මනට ඕන. මෙන්න මේක තමයි බුදුදහමෙන් අපට දේශනා කරපු කරුණු. ඒ කරුණු අපි ඉදිරියේදී ටික ටික විස්තර කරන ගමන් තියෙනතුනේ අපි මරණ සතිය ටික වෙනවත් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා මහානාථ බවණක් විදියට. ඉතින් ඒක වැඩිමේදී විසුද්ධි මාර්ගයේ එක්තරා විස්තරයක් අපට දක්වලා තියෙනවා. මරණ සතිය වඩන්නවන ආකාරය පිළිබඳව එහෙදී පින්නතුනේ සඳහන් කරන ඔකේ ඔය අත්පත් දෙකම දෙමින පිටුවේ තියෙන්නේ වදක පංචපාඨාන සම්පත්‍ති විපස්සී උපසංහරණ කාය බෞසාධාරණ ආය දුර්බල අනිමිත්ත අද්ධාන කන පරිප්ප කියන මරණය ගැන සිහි කිරීමේ ආකාර අටක් ගැන මෙතන දක්වනවා. එකක් තමයි වදක පංචපාඨාන. නිතරම හිතන වදකේ තමයි පිටපස්සේ ආයුධයක් තියාගෙන ඔබ වනසංග බලමින් වගේ මායාව ඔබේ ළඟ නිතරම ඉන්නවා ගැම්සින්නේ. කොමන හේතුවකින් එක්වලෙන දුකකින් අනතුරකින් නොයෙක් විදිහේ උපක්‍රම වලින් ඉඩක් ලැබුණු ගමන් ඔබගේ ජීවිතය ගන්න බලන්නේ ඒ ආස්ථාලා වෙච්ච වෙලාවේ පිණිසයි. කොයිතරම් දරුවෝ හිටියත්, කොයිතරම් ඔබට අධ්‍යාපනයක් මෙහෙම දැක්කේ වුණත්, කොයිතරම් තිරසන් හිටියත්, කොයිතරම් ලස්සන රූප සම්පන්නයක් තිබුණත් ඒ කිසිම දෙයකින් තව මොහොතක් අතවට වැඩිපුර ජීවත් වෙන්න බෑ. මට ජීවත් වෙන්න බෑ. ඒ මොහොතකට පස්සේ තෙන්දී අපි සංකල්පසියුණු දේවල් අපිට අහිමි කරනවා. ඇදට දාන මේ ලෝකෙ. ඔච්චරම වටින පුළුවන් දැන් යන්න කියලා කියනවා. යන්න කියන විතරක් නෙවෙයි වෙනතුනේ අපිට දුක. එහෙම ගිහින දවසින් දෙකකින් Taman hitiye gedara tama yawathi. මොකද වෙන්නේ? ඒ හිටපු ගෙදරයි ඔබ පිළිගන්න සූදානම්ද? පිළිගන්න විතරක් නෙවෙයි පිළිතුරු අඩුම ගානේ හීනෙන් දකින්නවත් ඔබ කැමති නෑ ඔබ ඊයට. හීනෙන් දැක්කේ නැත්නම් තමයි සතුට වෙන්නේ. හීනෙන් දැක්කොත් ඉන්නේ බය පිනක්ක ඕන වෙලා නැති කියලා ඊට පස්සේ බය. පිනතර මේකෙන් ජීවිත යථාර්ථේ. මේකයි බුදුහම දේශනා කළේ රටපාල සූත්‍රයේදී අස්සකෝ ලෝකෝ සම්මං ආය ගමනිය අස්වාමිකයි සියල්ලක් මත් කරලා අපි යන්නට ඕන. පින්නතුන වදකේ බලන විදිහට මාර්ගය දෙස බලන්න. සම්පත්ති විපත්ති අපට තියෙන සම්පත් වශයෙන් අද තියෙන දේවල් සියල්ලම විපතක් බවට පත් වෙන වෙලාවක් තියෙනවා. අපි හදන අපි තාම ලස්සනට කියලා හිතනදී තමන්ට අහිමි වෙනවා. තමන් හදලා තියෙන ගෙදර උඩටට තමන්ට යන්න බැරි වෙන දවසක් තියෙනවා. උඩටට නෙමෙයි පින්නතුනි තමන්ගේ ඇඳට ගොඩ වෙනවත් බැරි වෙන දවසක් එනවා සමාහෙට. ලෙඩවුණොත් එහෙම ස්වභාවයක් අපිට එනවා. ඇඳේ හිටියත් ඇඳේක පැත්තෙන් ඉඳලා අනිත් පැත්තට හැරෙන්න කඳ කෙලින් තියාගෙන බිත්තර හේතු කරගෙනවත් බැරි වෙන වෙලාවක් සමාජ අපේ ජීවිතේ එනවා. මේක එක්ක يعني සම්පත්ති විපත් බලපත් වෙනවා කියන්නේ. අනිත් හරණි උපසංහරණ උපමා කරලා බලන්න මේ ලෝකෙ හිටිය ඊටම පින්වන්ත අය කීර්තිමත් අය ශක්තිමත් අය ඉරිදිමත් අය ප්‍රඥාවන්ත අය රහතන් වහන්සේලා පස්සේ බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුද්ධ ජන වහන්සේලා මේ කායික මරණයට පත් වුණා. ලෝකයේ කිය සෝහනකට ගියොත් ලොකු ප්‍රසිද්ධ සෙමිටරි වලට ගියොත් ඔබ දකින්න පුළුවන් නේ ලොකු ආණ්ඩුකාරවලු හමුදාවේ ලොක්කො අගමැතිවරු ජනාධිපතිවරු ඒ වගේ සෝහන් වත් ඔබට දැක ගන්න පුළුවන් නේ ප්‍රසිද්ධ නළුවන් ගායකයන් බොහොම ශක්තිමත් අය එයාගේ සෝහන්පත් විතරක් ඉතිරිලා තියෙනවා. පින්නතින අපට වඩා ඉතාම ශක්තිමත් ප්‍රබල ප්‍රඥාවන්ත ධනවත් පුණ්‍යවන්ත අය මේ ජීවිතෙන් සමු වෙන තියෙනවා ඔබට කලින්. ඒ නිසා අපි ඒතර ලොකු අය නෙවෙයි පින්නතින. අපට ඒ මොහොත ලං වෙන වැඩි වෙලාවක් යන්නේ. මේ ගැන අපි හිතන්නට ඕන. කාය බහුසාධාරණ. මේ කය තමයි ඔබේ කය කියලා ඔබ හිතන් හිටියේද? ජීවත් වෙන කාලෙදී පින්නතින ඔබේ ශරීරය තමව දෙනෙක් ඔබත් එක්ක ජීවත් වෙනවා. ගමන් බිමනුත් යනවා. ඔබට වීසා ඐ එකක් එහෙම තිබට යට නම් ඒව නැහැ. ඔබේ ID එකේම ඔබේ પાස්පෝට් එකේම ඒගොල්ලොත් යනවා ගල් ගන්න. ඔබේ මේ කයකවත් බොහෝ දෙනෙකුට සාධාරණ කයක් මේ තියෙන්නේ. මේ ශරීරය ඇතුලේ බොහෝ සත්තු ඉන්නවා. අසෝක කුලයේ මනුමන් ඉන්නවා කියලා කියනවා. බොහෝ මිතාමසියම් උපකරණ දැම්මම මේව පේනවා. මේ ශරීරය වුණත් අපි තාම හොඳට පිළිසිතුවට ඉන්න වෙලාවක් නැහැ. අතන දසල දාන වල පින්තුනේ සිය ගාන සතු පොදි පිටින් වැටෙනවා. ඊටාම චූටි සතු. ඉතින් එවැනි ශරීරයක් අපි මේ පරිහරණය කරන්නේ මේ ශරීරය තව බොහෝ දෙනෙකුට වාසස්ථානයක් කියන එක තේරුම් ගන්න. මේක ඇතුළත තව බොහෝ දෙනෙක් ඉන්නවා. තමන්ගේ කියලා හිතලා ඊයගේ ගෙදරේ කියලා හිතන්නේ මේ නැට්ටි. අපි හිතන් ඉන්නේ මේක අපේ අපට ඉදිරියක් කියලා නේ. නමුත් ඇතුළේ තාම බොහෝ දෙනෙක් ඉතින් ඒමිය කියලා හිතන ඒවා නම් ඉන්නවා. ඒක මොකටද ප්‍රකට වෙන්නේ මේ ශරීරයේ මිය ගියොතින් මේ ගිහිල්ලා සාමාන්‍ය දෙකේ දැම්මොතින් දාන දවස් කීපයක් යනකොට 2 3 4 දවස් 5 යනකොට ඔන්න ඒගොල්ලන්ගේ ගැටික ලොකු වෙන එකේ හොඳට බලන්න පුළුවන්. පින්නතේ නිසා මේ ශරීරයේ තමත කියලා හිතුවට තමන් ශරීරයේ ගලක් නේ තමන්ගේ ගෙදරක් තියෙන ඔබ හිතන්නේ ඔබටම ඇති ගෙදර කියලා නේ. නම තමන්ටමයි දෙක හිතලේ ගෙදර තම කොච්චර කටේ ඉන්නවද? කෝමි ඉන්නෝ, වේයෝ ඉන්නෝ, කැරපොත්තු ඉන්නෝ, මීයෝ ඉන්නෝ. කොච්චර සත්තු ඔබේ ගෙදර තමන්ගේ ගෙදර කියලා මීයෝ සත්තු කොච්චර ඉන්නවද නේද? පින්නතනි ඒ වගේම තමයි අපේ මේ ශරීරය. ගෙදරින් එක නම් කටිනක් කරේ තදා ගන්න පුළුවන් නේ. මේ ශරීරෙම ඉන්න සත්තු ටික දැක්කම පින්නතනි මේක තමන්ටමයි දෙයක් නෙවෙයි කියන එක තමන්ට තේරෙනවා. එහෙම තේරුම් ගන්න පින්නතුනි මේ ජීවිතෙන් අපි වැඩ ගන්නවා. මේ ශරීරයට වඩා දේරු හිතක් තමන් හදාගන්න උත්සාහ කරනවා. අනිත් කාරණේ තමයි ආයු දුබල කියන එක. මේ ආයුෂ කියන එක පින්නතුනි ඊටාම දුබල දෙයක්, දුර්වල දෙයක්. කොයි මොහොතේ මේ ආයුෂ කියන එක ඉවර වෙද දන්නේ නැහැ. ඔබ බලන්න ඔබේ ජීවිත කාලේ ඔබට හැම වෙලේම තියහල මෙච්චරදී එකට පාසලේ ඉගෙන ගත්ත අය බලන්න. එකට රැකියාවක් කරපු අය බලන්න. එකට ගමේ හිටියේ ඔබට වඩා සමාන වයසේ නැත්නම් ඔබට වඩා බාල අය ඔබ දන්නේ කී දෙනෙක් මේවට මේ ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒ අතරේ ඔබ යාන්තම් බේරේ ඉන්නව නේද? ලොකෝ පිනක් ඔබට තිබුණේ නැහැ. හිතන්නේ ඔබේ උත්සාහය විතරක් ඔබ බේරේ ඉන්නවා කියලා නෑ. ඔබේ ලොකෝ පිනක් කර්ම ශක්තියක් පුණ්‍යමහිමයක් තිබිලා තමයි ඔබ මෙතෙක් දුරට හැගෙන ආවේ. නඩු ගානේ මදුරුවෙත් දුන්නත් ඔබට හානියක් වෙලා නැහැ. ඇතැම් විටක චූටි ඩෙන්ගු මදුරුවා ඔබට හානියක් කරන්න ඔබේ ජීවිත අඳනයි. ඉතින් මේ මදුරුවෙත් දුන්නත් ඔබට හානියක් නොවන දර ඔබ රැකගත්තේ ඔබේ උත්සාහයේ, ඔබගේ මදුරු දැල විතරක් නෙවෙයි, කර්මයේ නැමැති දැලෙන් ඔබ ආරක්ෂා කළා. ඒ නිසා අපි මෙතෙක් කලින් තාම මේ මිහිමත ජීවත් වෙන්නේ. ඒ නිසා අපි නොදින අපිට මොන දෙයක් හිමුණත් ජීවිතේ එකක් හිතන තමන් හුස්ම ගන්නවා නම් තමන්ගේ ජීවිතයෙන් 80%ක්ම ජීවිතේ සාර්ථකයි කියලා හිතන්න. තමන් තාම හුස්ම ගන්න කෙනෙක්, තාම ජීවත් වෙන කෙනෙක් කියලා සතුටු වෙන්න. අනෙක් මොන දෙයක් නෙමෙයි තමන්නේ. ආයතන කියන්නේ මේ කාරිත් එක අනිමිත්ත කියන එක නිශ්චිතව කියන්න බැරි කාරණා කියලා තියෙනවා. ජීවිතේ මොනවද ජීවිතං ව්‍යාධි කාලෝච දේහ නික්ඛේ පනංගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තේ න ඥායරේ. නිශ්චිතව කියන්න බැරි කාරණා කියලා ජීවිතේ තියෙනවා. මොනවද ජීවිතං? ජීවිතං කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙන කාලයේ කොච්චර කාලයක් තමයි ජීවත් වෙනවද කියලා කියන්න බෑ තමන්ට. විහාන්දි කොයි ලෙඩෙන් තමයි මේ යාද කියලා තමන්ට කලින් කියන්න බෑ. කාලෝචන මියන වෙලාව, දවසේ උදේ මියාද, දවල් මියාද, රාත්‍රී කාලේ මියාද කියලා මරණයට පත් වෙන දවසේ කොයි වෙලාවෙද කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑ. දේහණික් කියනවා කොතනද තමයි මිය ගිහිල්ලා වැටෙන්නේ, නැත්තම් කොතනද තමගේ අවසන් කටයුතු කරන්නේ කියලා තමන්ට කලින්ම කියන්න අමාරුයි. දකින්න තමා මියගිය ලිපදෙන තැන කොතනද කියලා කලින්ම කියන්න අමාරුයි. කියන්න බැහැ කියලා නෙමෙයි කියන්නේ. කිරිදෙමක් කෙනෙකුට බුදුරජාණන් වහන්සේට කියන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට මේ ටික කියන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කලෙක් කරා මහානාකාර බ්‍රාහ්මණයෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයා ජීවිත අවසන් කාලේ දරුවෝ ටික ගෙනල්ලා කිව්වා දරුවන්ට, මම මිය ගියාම මගේ අවසන් කටයුතු කරන්න ඕන, මීට කලින් කිසිම කෙනෙකුගේ බෝමලානය නොකරපු ස්ථානයක් කියලා. කියලා ලොකු කන්දක් උඩ ස්ථානයක් වෙනවහවත් යන මගේ අවසන් කටයුතු කරන්න කියලා. දරුවන් ඒ වගේම මිය ගියාට පස්සේ එතනම මේ තැනත්තාගේ අවසන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය ආරංචි වුණා. ආරංචියල බුදුහම සඳහන් කරන මහණෙනි, මේ බ්‍රාහ්මණයන් මේ නමින්ම මේ ස්ථානයේ 500 වතාවක් ආසන් කටයුතු කළ තියෙන්නේ. දුවම් දානි කළේ කියලා. කලින් ආත්ම බල 500ක් ඒ නමින්ම ඉපදිලා එතනම අවසන් කටයුතු කළ තියෙන්නේ මේ ගැන. තේන තැනත් මේ ලෝකේ බොහෝ තැන්වල අපේ අවසන් කටයුතු මේ ලෝකේ හැම තැනක්ම සොහොන් ගෝමි මේ තියෙන්නේ. වෙන දේවල් නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ දෙක ගමනක යන අපි පිළිතුනේ. මෙන්න මේ කරුණු නිමිති වශයෙන් නිශ්චිතව කලින් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. අනිත් එක අන්ධහන. අන්ධහන කියන්නේ මෙන්න මේ කාලයට අනුව, අද තියෙන කාලයට අනුව දැන් අවුරුදු අපි හිතන් ඉන්නවා 75ක් 80ක් වගේ ජීවත් වෙයි කියලා. ඒකවත් අපිට පිළිතුරු නිශ්චිතව කියන්න බෑ. අපි ඇතමිට 75 කියලා හිතන් ඉඳිට 100ක් ජීවත් වෙන තුරන් කියන. ඇතමිට සමාන කෙනෙක් 75 කියලා හිතන් ඉන්නවා 60දී නැති වෙනත් පුළුවන්. සමහර අය හිතන් ඉන්නවා මත්තන් ජීවත් වෙන ඇති කියලා හිතනවා. මැරෙන්න ඕනම කෙනෙක් හිතන් ඉන්නවා. ඒත් මැරෙන්නේ නැහැ. එහෙනම් අපි ඉක්මන් වුණා කියලා මැරෙන්නේ නැහැ. ඉක්මන් වෙලා මැරෙන්න ගියොත් මැරෙන්න ගියපෝ හේතුවෙන් වෙන අනතුරක් වෙනවා මැරෙන්නේ. ඒක නැහැ. පින්නතුනේ එහෙම නොවන්නට නම් අපේ හරියට ජීවිතේ තේරුම් ගන්නට ඕන අනිත් එක තමයි කන පරිද්ද. ජීවිතේ තා සල්ප කාලයක් අපි ජීවත් වෙන්නේ කියන එක, ෂණේ කියන එක, ඉතාම සුළු මොහොතක් කියන එක මෙහි කරන්න ඕන. හරියට අපි කියන්නේ අර උදේට තන අග පිළිබිඳු වගේ කියනවා. අන්නේ තන අග කියන පිළිබිඳක් වගේ බුදුහම දේශනා කරනවා. උදෑසන ගස්වලට බයක් තියෙනවා. පලානන් යෝ කක්හානන් පාතෝ පවතනවා බයන්. ඒවන් ජාතේන මංචානන් නික්ෂන් මරණතෝ බයන් කියලා. ගස්වලට බයක් තියෙනවා තමන්ගේ ගහේ තියෙන ගෙඩි උඩට වැටේ කියලා පින්නට. අන්න ඒ වගේ උනත් සත්‍යයට මරණය ගැන නිතර බයක් තියෙන්නේ. පින්වතුනි මෙන්න මේ කරුණාවෙන් මෙහි කළා මහණගෙන සීකලා අප්‍රමාදීව වැඩි කරගෙන බුදුහමාව ප්‍රදේශනා කළේ මේ කිසිදු කරුණක් පින්වතුනි ජීවිතය අසභාවයේ පැත්ත නෙවෙයි ජීවිතය අර්ථය අපට තේරුම් කළ දීලා අපේ ජීවිතෙන් උපරිම පරිපූර්ණ අරගෙන ලැබුවා වූ සම්බුද්ධ පරිහාරය තුළ උපරිම ජීවිත ප්‍රතිඵල දෙනා ගන්නටයි මේ සියල්ලක් මම පාවිච්චි කරන්නේ අපි වෙන දෙයක් වෙනවා මනසිය වඩන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨන් අතුරින් හිත එකඟ කරන ඒ වගේම අප්‍රමාදී බව ඇති කරන හිත සමතේ දිනු කරන භාවනා මනසිය නව වියාවර ප්‍රැක්ටිස් මරණසති භාවනා the contemplation on death we definitely become the situation of death contemplating on death is one of the meditation techniques that Buddha has explained among 40 meditation techniques by contemplating on death we can develop the vigilance in the Dhamma and also we can concentrate our mind contemplating on death jetisamaniyatan marananiyatan death is certain life is uncertain if we think if we contemplate on this reality again and again then we can concentrate our mind in the present moment when mind is concentrated we reflect on impermanence insight meditation vipassana bhavana arising and ceasing of our mind and body here we think about death that one day we definitely become the situation and here we think that jeevitamaniyatam life is uncertain maranamiyatam death is certain okay please get ready for meditation relax your body please keep straight your body be aware of your body posture from your legs to head and keep your attention around the nose or upper lip keeping our mind in the present moment with mindfulness now I am going to contemplate on death life is uncertain death is certain life is uncertain death is certain life is uncertain death is certain jeevitaye aniyatai maranaye niyatai jeevitaye aniyatai maranaye නිරෝගී සයනය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. මේ ලෝකයේ ජීවත්තු කීර්තිමත් පුද්ගලයෝද පුණ්‍යවන්තයෝද ශක්තිමත් අයද ඉර්ධිමත් උතුමෝද ප්‍රඥාවන්තයෝද මහරහත් උතුමෝද පසේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාද ජීවිත උපච්ඡේද නම් වූ මරණයට පත්තු මාගේ ජීවිතයද මරණයෙන් කෙළවර වන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මාගේ මේ ශරීරය තවත් බොහෝ සත්වයන් සඳහා වාසභූමියක් වන්නේය මරණයෙන් පසුවද මේ ශරීරය බොහෝ සත්වයන්ට වාසස්ථානයක් වන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය මාසතුව පවතින ආයු කාලය ඉතා දුර්වලය ඕනෑම මොහොතක ආයුෂ පිරිහිය හැකිය මරණය මා අභියස නිරතුරුව පවතින්නේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි

every moment, five aggregates, rupa, forms, vedana, feelings, sanya, perception, sankhara, mental formations, vijnana, consciousness, these five aggregates, every moment arise with the conditions, they immediately cease when conditions cease. My entire life is the present thought. The present thought is not alone. It consists with other four aggregates. Forms, rupa, vedana feelings, sanya perception, and sankhara mental formations. My entire life is these five aggregates. They arise together, they cease together. Every moment, these five aggregates arise together with the conditions, they immediately cease when conditions cease. My entire life is the rising and ceasing of these five aggregates. In one side, I develop my concentration by practicing Samatha Bhavana, concentration meditation, such as the contemplation on death. On the other side, when mind is concentrated, I reflect on impermanence, arising and ceasing of five aggregates. Whenever I reflect on this impermanence at the moment, I have overcome death, sickness, decay and rebirth. At the moment, I am away from suffering. At the moment, I am free from suffering. Dhammā anattāti මරණයේ ප්‍රමාණෝ ලෝකානිසං අධේසන්ති වේකෝ එර මොල් කියන කරුණ ගැන සඳහන් කරලා ලෝකෙට තියෙන ආසාව ඇල්ම දුරු කරගන්නවා කියලා. ලෝකෙට තියෙන ආසාව කියලා කියන්නේ ඇත්තෙන්ම අපිට හිතෙන මේ බාහිර ලෝකෙට තියෙන ආසාව කියනවා. ඇත්තම බාහිර ලෝකෙට ආසාව ඇති වෙන්නේ අපි ලෝකේ ස්පර්ශ කරන ආකාරයට තියෙන ආසාව නිසා. අපි ඇහැට කැමති, ඇහැට ලක්වන රූපෙට කැමති. කනට කැමති, කනට ගෝචර වෙන රූපෙට, ශබ්දයට කැමති. නාසය, ගන්ධය, දිව, රස, කය, ස්පර්ශ, මනස, ධර්ම කියන මෙන්න මේ කරුණු එක්කයි අපිට ලෝකේ සම්බන්ධ වෙන්නේ. මෙන්න මේක අපි ලෝකේ කියලා කියන්නේ. මේ දෙහැ ලෝකයක් නෙමෙයි. ඔබ ධර්මයට ආසා කරනවා නම් ආසා කරන්නේ මොකද්ද? ඔබේ දැකපු, අහපු, ස්පර්ශ කරපු දේට ආසා කරන්නේ. ඇයි ආසා කරන්නේ? ඒකේ යථා ස්වභාවය දන්නේ නැති ඔබ කවදාවත් කණ්ණාඩියෙන් ළඟට ගිහිල්ලා කණ්ණාඩිය ඔබේ දකින්න රූපය ඔබ අල්ලනවද? අනේ අස්න රූපේ ටිකක් අල්ලන්න ඕන කියලා. අල්ලනවද? නෑ නෑ නෑ. ඔබ ඉන්නවද? අනේ සුවඳ තිබි රූපේ කියලා. අපි එහෙම කරන්නේ නෑ නේ. අපි දන්න මේ ඇහැට පේන කණ්ණාඩිය රූපය ඇහැට විතරයි ලක්ෙන්නේ. ඒක අනිත් ආයතනෙ මිස්පර්ශ කරන්න බෑ කියලා අපි දන්නවා. ඒ කණ්ණාඩියට පේන රූපේම තමයි ඔබට මේ දැන් ඇහැට පේන රූපය. ඔබේ දරුවා කියලා ඔබ හිතින් දේවල් ටිකක් පුරව වෙන දරුවා කියලා කිව්වට ඔබ ඇහෙන් දකින්නකොට වර්ණ රූපය පේන්නේ. ඔබ දරුවා කියලා අල්ලන්න ගියොත් අල්ලන්නේ මොකද්ද? අල්ලන්නේ සතර මහා භූත රූපයක් වෙන්නේ. එතකොට ඒ සතර මහා භූත රූප ධර්ම දැක්කම ඒ සතර මහා රූප දරුවනම් හෝ ඥාතිවරයෙක් නම් ඒ ඥාතිවරේ මැරිච්ච දවසරක කවදාවත් එම්බන් කරන්නේ නැහැ. ඒ මිය ගියපු කෙනා ඒ ගැටපච්ච සල්ලි දෙලා ආදාහනය කරවන්නේ නැහැ. හැබැයි ජීවත්වල ඉන්නනම් ඇල්පෙන්දකින්වත් ඇල්පෙනෙත්කින්වත් අනිම දෙන්නේ නැහැ. එහෙම ගන්න අපිම මිය ගියට පස්සේ මොකද්ද? සල්ලි දෙලා එම්බන් කරනවා. අපල මේ කැලේයි ඉන්න කාලේ ගිනි කුරකින්ම කුච්චනෝට කැමති නෑ. හැබැයි එහෙම කරකෝග සල්ලි දීලා ආදානය කරන මේ ගැටන. පින්නතනේ ඔබ මේ දැන් ඇසෙන් දකින රූපය ඒ රූපයටම තමයි පස්සාරම සිද කරන්නේ. එහෙනම් මේ දැන් දකින රූපයයි මේ ගැටන පස්සේ දකින රූපය අතර ලොකු වෙනසක් නෑ. වියසකට තියෙන අපි ප්‍රාණයේ තියෙ කියන අපි හිතේ හිතාගෙන ඉඳීමමයි. ඒත් එක්කම ධර්මා මෙතන ඉන්නවා කියලා අපි හිතනවා. මෙන්න මේ අදහසින් හරියට තේරුම් ගත්තොත් වෙනතනි අපිට දරුවා ජීවත් වෙන කාලෙදිම දරු දුක නිදහස් වෙන පුළුවන්. ජීවත් වෙන කාලෙදිම රූපේ නිදහස් වෙන පුළුවන්. අනිම නිදහස් වෙන නම් බාහිර රූපයක් නැහැ කියන්නේ නැහැ. බාහිර ශබ්දයක් ගන්ධයක් ආදී නැත කියන්නේ නැහැ. බාහිර රූපයක් නිර්මාණය වෙනවා නිර්මාණය වෙන්නේ ඒ මොහොතට මගේ ආයතන වලට සාපේක්ෂව මගේ හිතට සාපේක්ෂව මගේ හිතට අනුව ආයතන දෙක සකස් වෙනවා ආයතන වලට අනුව තමයි රූපය තමයි ස්පර්ශ වෙන්නේ තමන් අල්ලනකොට දරුවාගේ ඇල්ලුවටින් තමයි දරුවාට ස්පර්ශ වෙන්නේ එහෙම නැතුව වෙන දෙයක් කියලා හිතලා ඇල්ලුවොත් දරුවෙට ස්පර්ශ වෙන්නේ උදාහරණයක් ගන්න රාත්‍රියේ කාලයේදී ඔබ ළඟම ඔබ දරුවත් එක්කම නිදිය ගන්න. දරුවා කියන ඔළුවත් අත ගන්න පිටට අත තියාගෙන නිදිය ගන්නවා මගේ ඊටුව මගේ පුතාට හැරලගෙන. ඇතැම් විට ඔබේ ගෙදර ලොකු කින්කමක් හෝ උස්සයක් කිමිට දවසක් කියලා කියනවා. තව ගෙදර තමගේ ඥාතිනුත් ඇවිල්ලා පිටයක් කරනවා. ඔබ දරුවගේ පිටේ ගිහිතාගෙන නෑ අතකට අදා ඉන්නවා ඇතැම් විට. ලයිට් එකක් දරවනකොට තමගේ ළමෙක් නෙමෙයි පිටරමේ. ඇස් දෙකෙන් පේන කම්ම ස්පර්ශ කරේ තමයි ළමයා කියලා හිතාගෙන ඒ සැප දුක් එක තමයි තාලේ. ඇත්තටම ස්පර්ශෙන් ඩාන්නේ. ස්පර්ශයෙන් ආවම ලයිට් එක දැක්කම ඒ සැප හෝ දුකම තියෙනවා. හැබැයි ලයිට් එක දැම්මම මොකද වෙන්නේ? අනාදරේ කොහෙ ගියන්ද නැන්නේ? ඊට පස්සේ අර දෙනියක් මොකද වෙන්නේ? ඕක නෙමෙයි පුදුමේ පිනතුනි. බැරි වෙලාවත් ඒ අල්ලගෙන හිටියේ ගෙදර හිටිය බලනවා බලනකොට ප්‍රෑතැම්මිට දරුවගේ කරේකට හිතාගෙන දරුවගේ පිට නරසයන් හිටියේ. ප්‍රෑතැම්මිට ගෙදර හදපු සුරතන් පාල ලැබිට එතන උදේ උදේ වෙනකොට බල්ලගේ කරන් අරට තන අත තියාගෙන හිටියේ. ඇතැම්මිට සරපෙක් වෙන්න පුළුවන් මොහොම ඇවිල්ලා දකින්න කම්ම තමන් හරුවල යන කිස්පර්ශ කරේ දරුවෝ කියලා හිතාගෙන ඇත්තටම ඇස පේනකොටම සම්පූර්ණම ෆීලින්ස් එක වෙනස් වෙනවා. පින්නතුනේ ඇත්තටම දැන් අපි මේ ලෝකයේ කියලා හිතාගෙන ඉන්නේ ඇත්තටම ලෝකයේ තියෙන දේ නෙවෙයි. අපේ හිතාගෙන ඉන්න අපේ මනස අවිද්‍යා කර්ම තෘෂ්ණා මේ හට ගැනීම ලක්ෂණ නොදැනීම ආදී හේතු ටික අවිද්‍යාදී මේ හේතු ටික නිසා හදාගන්න අස්කන්නාසාදී ආයතනක සාපේක්ෂව ඊට අනුරූප වූ නිර්මාණයේ ලෝකය දැන් අපිට පේන්නේ. එතකොට ඒ පේන රූපේ නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. නැතිව සත්‍යයක් කියන්නේ. ඇත කියලා කියන්නේ නැහැ. ඇත කිව්වොත් ඒකත් අන්තයක්. එතකොට මේ ඇත සහ නැත කියන අංක දෙකම දුරවන්නේ කොහොමද? හේතුඵල ධර්ම පරිසම්පාදයේ ඉදම් පච්චතාවේ කියන මෙන්න මේ දර්ශනය. කියන්නේ මොකක්ද මේ දර්ශනය කියන්නේ? අස්මින් සති ධම්ම හොති අස්මින් අසති ධම්ම හොති. මේ හේතු ටික තියෙන කල්ලි මේ අධ්‍යක්ෂණය තියෙනවා. මනසට සාපේක්ෂව හේතු නැතිවීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. එතකොට මේ මොහොතේ මා මේ දිහා බලනකොට මේ මොහොතේ මගේ ආයතනට සාපේක්ෂ නිර්මාණය වෙන මේ ලෝකයක් පේන්නේ. ඊළඟ මොහොතේ මේක බලනකොට එකමිට වෙනස් වෙන්න පුළුවන්. මේ මොහොතේ ඔබ මේ මාර්ගික සාභාවික මාර්ගිකයන් කියලා කැමෙන ඉතාලනෙ ඉඳෙන්නේ. හැබැයි අයි නල්ලල වන්නකොට තේරෙනවා මේ කෘතිය මාර්ගිකයක් කියලා. ඒතකොට සම්පූර්ණ ආයතන වෙනස් වෙනවා තමයි. ඉස්සෙල්ලා කලින් වහා කාසාවක් තිබුණ මේ මාර්ගිකට. හල්ලල වන්නකොට මේක මේ කෘතිම මාර්ගිකයක්. ඊට පස්සේ අනාසාම ගොත්නේ අයියෝ මේක මේ සාභාවික කන් නෙවෙයි නේද කියලා ඊට පස්සේ තියපු වෙනස් එකක් කියනවා අපි රවට්ටන්න බලන් කියපු මලකුයි. පින්නතදී ඒ මොහොතට සාපේක්ෂව මේ අපේ ආයතන වෙනස් වෙනවා. එතකොට අපි මේ සම්පූර්ණ අත්විඳින ලෝකය මේක. මෙන්න මේක හරියට නොනින් තේරුම් අරගෙන හරියට සතිපට්ඨානය තුළ සීහා නොවන තුළ අපි හිටියේ නම් පින්නතදී ඒ ඉන්න මොහොත තුළ තමයි මේ බාහිර දේ මත යෙදෙන්නේ. ඒ බාහිර දේ තුළ වෙනස් වීමෙන් තමන්ට ඒක දුක හටගන්නේ. ඔබ කණ්ණාඩියේ ඉස්සරහා රූපේ දකිනකොට ඔබ හරියට දන්නවා නම් මේ කණ්ණාඩියේ ඡායාවේ තියෙන්නේ කියලා. ඔබ ඒ වෙලාවේ තියෙන ආලෝකයේ අඩු නැහැ කියලා ඔබ දුක් වෙන්නේ නැහැ. ඇතැමිට ආලෝකයේ අඩු වෙනකොට කණ්ණාඩියේ තියෙන ලක්ෂණ නැති වෙලා යනවා. ඇතැමිට කණ්ණාඩියේ කෝණය වෙනස් වෙනකොට ඇතැමිට ඇදිච්ච රූපයක් වගේ තියෙනවා. එතෙන් මිල කන්නාරේ දාපනේ අනිත් පැත්තට නම් තියෙන්නේ මහාත කෙනෙක් වගේ තේන්නේ. එතකොට ඔබට මහත්තු නැහැ කියලා සතුටද? අර කන්නාරිය කෙනෙක් කියලා බලනකොට හීනේ කියලා දුකයිද? ලයිට්ස් හුඟාන්දාන් දිලිසෙන වගේ පේනකොට ඔබට ආසයිද? ඔබට ආසාවක් දුකක්වත් නැහැ. ඇයි ඒ? ඔබ දන්නවා මේ කන්නාරිය එක එක කෝණ වලට අනුව වෙනස් වෙන එකක් කියලා. අන්නේ වගේම තමයි දිනතනෙ. ඔබ හරියට ප්‍රඥාවෙන් හිටියොත් ඔබ දන්නවා මේ මොහොතේක පැත්තක ඉන්නකොට මේක අනිත් පැත්තට හැරෙනකොට මේක ඒ ස්වභාවය අනුව ඒ මොහොතක නිර්මාණය ලෝකයක් මේ තියෙන්නේ ස්ථාවර තියෙන ලෝකයක් නෙවෙයි කියන ඔබ දකිනවා. හැබැයි ඔබ මේක දැකලා ඔබේකට ප්‍රතිචාර නොදක්වා ඉන්නේ. ඔබට අවශ්‍ය විදිහට මේකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. හැබැයි මේ යථාර්ථය දැනගෙන ඔබ කරොත් ඔබට ඒ පිළිබඳව ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ. බුදුදහමෙන් කරන්නේ වෙනුතුනේ මොකද්ද? මෙන්න මේ නුවණ ප්‍රඥා ලබා දෙන එක කරන්නේ. ඒ ප්‍රඥා ලැබෙච්ච පමණට ආයි ආස කරන්න ඕනේ නැහැ, ද්වේෂ කරන්න ඕනේ නැහැ කියලා ආයි අමතෙන් පොර වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රඥාව ලැබෙනවා එක්කම ඒ බාහිර දේ නිදහස. බාහිර දේ ගැන ලොකු අනකම්පාවක් ඇති වෙන සත්‍යයක් ගැන දැන් තානේ මේ යථාර්ථය දැන නැති නිසා මිනිස්සු ආසං කරනවා, ද්වේෂ කරනවා, රාග කරනවා නේද කියලා තමන් දැකලා ලෝකෙගේ අනකම්පා පිටර ඇති වෙන්නේ. ඒ අනකම්පා සිටින්නේ තමන් අනිත්‍යයි කියලා. ඒ අනුකම්පා චේතනාවෙන් තමයි බර්නවුට් වෙන්නේ. ඒ ඒකත් ගන්න මේ ස්කන්ධ පංචකය ඒකත් මේ මොහොත හටගත්තු මානසික ස්වභාවය කියලා දකිනවා. ඒ තුලින්මත් බාහ්‍ය රූපයක් හැලෙන්නේ. පින්නොතේ මෙන්න මෙහෙම ගමන් මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ අපට කරුණාවෙන් දේශනා කළේ. ඒ උපරිම යථාර්ථයට යන කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නාහං වික්කවේ ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි. ආකිනකන් මුදහම දේශනා කරන මම ආරම්භයේදීම ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. බුදුදහමේ එකින් එක ඉහළට ප්‍රඥාව දියුණු කරන මාර්ගයක් කියන්නේ. එම් කියේ වාස්තක් තියෙනව නැද්ද නැහැ. මේකෙන් සාමාන්‍ය කරුණකින් දැන් බාහිර දාරු කිරියට පස්සක මහනුන්ට සරෝ සාඳුරන්ට පුකුසාතික පුකුසාතරණික මාර්ගය මේවා කියන්නේ ඉහළම ප්‍රඥාවේ දේශනා කරනවා. මොකද ඒ අතරින් ඉන්ද්‍රිය ධර්ම වාදිනු කරන ආකාරය. නමුත් ආමනක දේශනා කරනකොට බුදුහාඳුරු අනුපූර ප්‍රතිපදාවක් නැමක දේශනා කරනවා. අනේ ප්‍රතිපදාවේ පළවෙනි අංගය තමයි කම්මසකට සම්මාදීක ඉඳලා ටිකෙන් ටික සුගතිගාමී වෙන්න ලෞකික කුසලයේ දිනු කරන මාර්ගය දේශනා කරනවා. ඊටාම සරල දේ ඉඳන් ටිකෙන් ටික අතුව ඉදිරියට අරගෙන යන බුදුහාඳුරු. ඊටාම කරුණාවෙන් ඒ වගේම ඊටාම ප්‍රඥාවෙන් අපිව මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉහළම තලයට බුදුහාඳුරෝ අපි ඔසවා තමයි. වේරම් සූත්‍රයේ දැක්වෙන ටිකෙන් ටික අපේ ලෞකික කුසලයේ වැඩි වෙන ආකාරය. යම් කෙනෙක් පිළිසඟත සතුන් පිනතනේ අවශ්‍යතා සඳහා යන්නේ මොන පිනතුන් ඉන්නවා නම් යන්න සත්‍යහන පුළුවන් නේ මේකනි. අවශ්‍ය දේවල් කරගන්න ගැටුවක් නැහැ. පින්නතුනි බුදුහාඳුරෝ ටිකෙන් ටික මේක දිනන ආකාරයෙන් දේශනා කරනවා. ඊටාම පල්හා මට්ටමේදී සතෙකුට සිව්පා සතෙකුට තිරසංගත සතෙකුට හරිය තමන් ආහාරයක් දෙනවා නම් ඒ කාත්මව සීයක් තමන් සැප විපාක ගෙන දෙන දෙයක් කියලා. වෙන දෙයක් තමා කෑම කාලා ඉඳුළු භාජනය හොදනකොට ඒ ඉඳුළු වතුර ටික දානකොට අනේ මේ වතුර ටික සැපකට ආහාර වේවා කියන පැත්තෙ මේක සින්දෙකට දැම්මත් ඒකෙනු තමට කුසලයක් ඇති වෙනවා. එතනින් පටන් ගන්න එක ඒ තිරසංගත සතාගෙන් නම් දුස්සීල මනුස්සයා, සිල්වන්ත මනුස්සයා, ධ්‍යානලාභී කෙනා, ඒ වගේම ත්‍රිවිධ රත්නයේ සරණ ගියපු කෙනා, සෝවන් කෙනා, සෝවන් මාර්ගයේ ඉන්න කෙනා, සෝවන් ඵලයටපත් වෙච්ච කෙනා, සකදාගාමි මාර්ගයේ සතරාගි සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලස්තය, අරහත් මාර්ගස්තය, අරහත් ඵලස්තය, ආතමාස්තේ මෙහෙම ටික ටික ආනිසංස වැඩි වෙනවා. වැඩි වෙන ගිහිලා පසේ බුදුරජාන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කරනවා නම් ඊටත් වඩා ආනිසංස දායි. සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙකුට යමක් පූජා කරනවා නම් ඒකේ ආනිසංස ඊටත් වැඩි කියලා දේශනා කරනවා. කොහොම ගිහිල්ලා පිනතුනි යන්නේ සිටිනේ ස්වාමීන් වහන්සේ වෙන්නේ සංඝරත්නය වෙන්නේ අගත අනගත චතුදිස්ස සංගත දිනේ කියපු විදියට තැන්‍යාවද නොතැන්‍යාවද අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයකයි සංගරත්නය සිහිපත් කරලා සංගසත දානයක් පූජා කරනවා නම් ඒ කියන්නේ සංස අරමුණින් සඳහන් කළ සියලු පෞද්ගලික දාන වලට වඩා වැඩි. බුදුරජාණන් වහන්සේට පෞද්ගලික දෙන දානයක් වඩා සංසඳායි සංගරත්නය වෙනුවෙන් කරන දානය. බුදුහාම දේශනා කර මහ ප්‍රජාපති ගෞතමීට සංඝයේ ගෞතමී දෙහි සංඝයේ දෙන්නේ මමච්ච දෙන්නක් හොදි කියන්නේ. ගෞතමී සඳහන් කරන ගෞතමී සංඝයාට පූජා කරන්න සංඝයාට පූජා කරනකොට මට කරපු පූජා පරි කියන. අහංති අරහතෝකි මමත් ලෝකයේ අහන මහත්ය කෙනෙක් කියලා දේශනා කරා. එතන සංඝ කියන කලයට බුදුහාමුදුරුවෝ පටන් කරලේ කියනවා. සාමික දානමෙත් එක්කම් ඒකත් මොනවද වැඩි ඊළඟට පිළිතුරු දෙන්නේ බුදුහාමුදුරුවෝ තවත් අපිට මේ ලෞකික කුසලිය කාටි කියන දේශනා කරනවා. බුදුහාම සඳහන් කරනවා අර සාමික දානයට වඩා සංදායේ උන්වහන්සේ දේශනා කළ චතුද්දේශං සංගමුද්දිත විහාරාකාරයෙන් සියුදෙසින් වඩින සංඝයා වෙනුවෙන් ආහාර ආරාමය විහාරයක් හදලා පූජා කරනවා නම් ඒ පූජා කරන දේකට උපකාරයක් කරනවා නම් අර සංඝ සතු දාණයට ප්‍රාණ සම්දාය වෙන්නේ. එනිසා අපි මෙතන විශේෂයෙන් සංඝාරාමයක් කරන අවස්ථාවකදී කොතන කරත් තමයි පුළුවන් මට්ටමේ උදව්වක් කරන්න. දැන් අපේ රටල දැන් අලුතෙන් හදන්න ඉන්නේ නේද? එහෙනම් තමයි උදව් කරන්න පුළුවන් නේද? උත්තරීම උදව් කරනම මේ වෙලාවේ. ඒක තමයි අවුරුදු 100 ගානකට සුබදිගාමි වෙන කියන අවස්ථාවක් තමයි කරක් නෙවෙයි. තමන් දන්න කියන හැම දෙනාටම කියන උදව්වක් ගන්න පොඩි දෙයක් හරි. චූටි උදව්වක් හරි එකතු කරලා තමන් ලොකු ගාන දෙනා විතරක් නෙවෙයි වැඩිපුර දෙයක් සුළු ගානකින් හරි සම්බන්ධ කරගන්න එක. ඒ කියන්නේ සංක කියන්නේ ඔබත් මේකට කොනක් කල්වැක් වෙන්න කියලා උනන්දු කරවලා තමන්ට ජීවිතයේ අවසන් කාලයේ හොඳට මතකයේ දෙන විදිහටම වැඩිපුර බරක් ගන්න මේකෙන් කම් කරගන්න. දැන් ඔබ දන්නවා දැන් මේ පන්සල පටන් ගත්ත නිසා මේ කැලිෆෝනියාවේ මුල්ම තේරවාදී ශ්‍රී ලංකා පන්සල. ඉතින් මේ පන්සලෙන් කී දෙනෙක් නම් සෝදිගාමි වෙන්නේ නැද්ද මේකට උදව් කරලා. ඉතින් මේ පන්සල තියෙන සම්මේ මුලින් උදව් කරපු වැඩේ තියෙනවා මේ පන්සල කරනවා. එනිසා දැන් ඔබ ජීවිතයේ ඔබ මේ අවස්ථාවේ මේක හොඳම අවස්ථාවක් ඔබට ඉතාම ආනිසංස දැනගෙන කරන්න අනිත් අය කරන මාධ්‍යයක් එනිසා කරනවා නැත්නම් අනිත් අය මගෙන් ගොඩිකයි එහෙම කියලා ගන්න එපා. එහෙම කරලා කරවත් ආනිසංස අඩු වෙනවට තමන් අවන්තර කියන මට මේලයක් කරන්න පුළුවන් උපරිම උදව් මම කරනවා කියලා ඉස්සර කරන්න. ඒක තමයි සතර බොහෝ කාලයක් තමන්ට විතරක් නෙවෙයි තමන්ගේ අතීත අමරණාන්තරට ඉහළම පිනක් සිදු වෙන දින අවස්ථාව. මේක සාමාන්‍යයෙන් පුද්ගලික කරන දෙයක් නෙවෙයි. දැන් මේ පන්සලේ ලක්ෂණය තමයි මෙහි ඉන්න හාමුදුරුවෝ දිගට ඉන්නේ නැහැ. ඒක තමයි ඉන්න හාමුදුරුවෝ යනවා. ඒ නිසා මේ හාමුදුරුවෝ දිගට ඉන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පන්සල ඔබේම දරුවන් අනාගතේ ඔබ ඉතුරු කරන දෙයක් අනාගතේ බොහෝ දෙනෙක් මේ කරන පරිත්‍යාගයක් කියලා. ඒ නිසා දේවි ස්වාමීන් වහන්සේ ඒක දැක්කම කියල යනක් පුළුවන්. නමුත් මේ ඔබ කරන්නේ මේ පරිත්‍යාගය මුළු සාසනයටම කරන පූජාවක්. ඒක තමයි මේ සංඝවත් පූජාවේ ආනිසංසය කියලා කියන්නේ. ඒක තමයි ජීවිතයේ හිතනෝතේ හොඳට මතකයේ තියෙන විදියටම මේ වෙලාවේ උපරිම ඵලය ගන්න උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කරනවා අන්න ඒ සංඝාරාම පූජාවට වඩා ආනිසංසදායි යම් කෙනෙක් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන හදවතින්ම සරණ ගිහිනවා. බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති කියන තෙරුවන හදවතින්ම සරණ ගිහිනවා. ඒ කියන්නේ තමන්ට දිනකට වැඩිපුර වාර ගණක් මතක් වෙන්නේ මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන. තමන්ගේ ඇතැමිට ළඟම ඥාතිවරයට වඩා මේ මට්ටම දෙනකොට සමන්ත වැඩිපුර මතක් වෙන බුදුහාඳුරගේ බුදුගුණ. ධර්මයේ සාකහාදී ගුණ. සරුවත් මුගලන් මහකාශ්‍යපාදී නිග්‍රේති මහරහතන් වහන්සේලාගේ ගුණ තමයි තමන්ට දිනකට වැඩි වාර ගාණක් මතක් වෙන්නේ. මෙන්න මේක පින්නතුනේ මේ තෙරුවන් සරණයන් වෙතින ප්‍රධාන ලක්ෂණය. තමන් අනිකෙනෙක් නෙවෙයි. ඒ වගේම තමන් නිතරම මේ දරුවනත් එකට ඉන්න බියක් සැකක් නැති කෙනෙක් වඩපත් වෙනවා. ඊළඟ පියවර තමයි මේ දරුවනේ සරණ යාමකට වඩා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා නම් සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, රහමෙන් පානය කිරීම කියන මෙන්න මේ පංච දුෂ්කරතෙන් වැළකීලා යන්ති කෙනෙක් පංචශීල ආරක්ෂා කරනවා නම් අර මෙතෙක් කරපු සියලුම දේකම් වලට සම්සාය වෙනි. එහෙම දේශනා කළා ඊළඟට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්තමසෝ ගන්ධෝ කනඟ මත්තකම් මෙත්ත චිත්තං බහලේය. හරියට මලක මලක් හිමිනකොට ඒ මල් සුවඳ තමන්ගේ නහයට ආග්‍රහණය වෙන මොහොතක් වගේ තම සංක වේලාවක්. නමුත් මෛත්‍රී භාවනාවෙන් ආරම්භලි සදාන් කළ සියලුම වඩාත් සම්බයි වෙදී. එතකොට මෙන්නුනි අපි අවන්ත වෙනවා දැනෙන්නේ තුළ කෙනෙකුට දැනුණා මම මෛත්‍රී භාවනා වඩනවා ඒ නිසා නම් ලොකුම කුසලයේ කරන ඒ නිසා නිත්‍යව කරගෙන අවන්නේ. එහෙම හිතන කෙනාට පින්නතුනි ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේ ඉහළම ලෞකික කුසලයේ කරන අතරේදී පින්නතුනි තමන් සතෙකුට උනත් හැමදේම දෙන්න පුළුවන් මානසිකත්වයේ තමන්. අන්න ඒක තමයි මේ කෙනාගේ තියෙන සුවිශේෂී ලක්ෂණය. මම දැන් මෛත්‍රී භාවනා වඩනවා. එනිසා මම පංචශීලය රකින්න ඕනේ කියන කතාවක් කියන්නේ නැහැ. මම දැන් පංචශීලය රකින්න ඒ නිසා මම බුදුන් සරණ ගියට කමක් නැහැ මම පංචශීලය රකින්න කියලා. එහෙම හිතුවොත් වෙනතුනේ නියමාර්ථයක් ලැබෙන්නේ නැහැ. මේ ඉහළම තලයට එනකොට ලක්ෂණය තමයි එයා අල්ලෙනයි ඔක්කොම එක සම්පූර්ණ කරලා ඉන්නේ. නැත්තම් ඕනෑම වෙලාවක සම්පූර්ණ කරන්න සෝදානෙ නෙමෙයි. ඒව නිග්ලෙක් කරන්නේ නැහැ. ඒව නොසලකා හරින්නේ නැහැ. ඒව නොසලකා හරිනවා කියලා කියන්නේ එහෙනම් තමයි ළඟ අර කරණීය මෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝච සෝයෝච කියන ලක්ෂණ තමයි ළඟ නැහැ. එහෙනම් යම් සංසම් පදන් අභිසමෙච්ච යම් ශාන්ත පදයක් වන නිවන වෙත ඊළඟ කඩේම තමන්ට පසු කරන්න බැරි වෙනවා. ඒක හොඳටම මතක තියාගන්න. මේ ගමන මාගේ ඉන්න කෙනා ඕනෑම අවස්ථාවක පළමුව දෙයක් කරන්නක් මානසිකත්වයක ඉන්නේ. අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි. සරුවත් ආන්දර මුගලන් ආන්දර වගේ ඒ අග්‍රස්ථානයන් වහන්සේලා සාමාන්‍ය සාමෙන් වහන්සේලාට පවා දානය දීලා සාංගික දානමය කුසල කර්මයක් කරගත්තට මාස්තාව කරගත්ත විතරක් නෙවෙයි ඒකෙන් තමන්ගේ අතීතගත ආත්ම භව අමරකාතරට පින් අනුමෝදන් කරනවා. ඉගෙනම මට්ටමේ හිටියත් ඒ පල්ලෙහම දේවල් කරන්න සුදුසු මානසිකත්වයක තමයි ඕනෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර අසනීපෙච්ච සමහර හාමුදුරුවෝ පුවලියකට දිසහාමුදුරුව වැනි සාමි වහන්සේලාට තමයි දැන්ීම උපස්තන කරන්නේ. බුදුරජාණන් වහන්සේත් කරනවා. අනේ සාමි වහන්සේත් කරනවා. කැරියෝ හාමුදුරුව අනේ බාල සාමි වහන්සේ කෙනෙක් වුණත් ඈත ප්‍රදේශයකින් වැඩියොත් උන්වහන්සේගේ කුටිය දීලා පූජකල වහන්සේ ඇදෙන්න ගහකට ඉන්න රැක්කක් තියෙනවා. මෙතන මේ තමයි පින්නතනේ ආධ්‍යාත්මික ගමන වගේ ඉන්න කෙනාගේ ලක්ෂණය. මෙන්න මේ අපි මෙතෙක් සඳහන් කරේ ලෞකික කුසල් පැත්ත. ඒකෙන් දෙවි කියලා කියන පැත්ත ගැන. මේකම තමයි පිළිතුර අපි කලින් සඳහන් කළේ පුණ්‍යානි සම්ද. තේ උල්පත්. පුණ්‍ය ගංගා ගැන කියන සූත්‍රෙම කියන්නේ. බුදුරජාණන් වහන්සේ මහා තේ උල්පත් තේ ගංගා අටක් ගැන විස්තර කරා. මොනවදී යම් කෙනෙක් බුදුහාමුදුර සරණ ගිහිල්ලා ඉන්නවනම් ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නවනම් සංඝරත්නයේ සරණ ගිහිල්ලා ඉන්නවනම් ඊළඟ පංචශීලය ආරක්ෂා කරනවා නම් මෙන්න මේ කරුණ වට මහා පුණ්‍ය ගංගාවක් කියලා. මෙන්න මේ අට තුල තමන් ස්ථාවර වෙකගෙන ඉන්නවනම් සහ මෛත්‍රී භාවනා ඇතුළු කමඨහන් හතර යතුරුින් දානසතේ දස අසුව දස අසින සතර බ්‍රහ්ම විහරණ සතර අරූපාවචර ධ්‍යාන ආහාරේ පටිකුල සංඥාව ධාතු මනසිකාරයේ කියන මෙන්න මේ කුමට හෝ කර්මස්ථානය සම්ත භාවනාවක් යම් කෙනෙක් වඩනවා නම් අන්නේක නැත්නම් මේ ඉකලම ලෞකික කුසලයේ කියලා ඒකක් නෙවෙයි කියනතනි. මේ විදිහට සමතෙන් හිත දියුණු කරා කියලා කියන්නේ මොකද්ද? සමතේ දක්වා අඩුම ගානේ විනාඩියක් දෙකක් විනාඩි පහක් හරි මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ධාත මනසිකාරයේ ආනාපානසතිය මේ වගේ භාවනාවකින් යම් කිසි කෙනෙක් හිත එක අරමුණට තියාගන්න දක්ෂයි කියන්නේ මොකද්ද? මේ මොහොත දෙකනත්තා මුළු කාම ලෝකෙම විඳින සැපතට වඩා ඉහළ සැපතක් දුක් විඳින අවස්ථාව. ඒ වෙලාවේ යා සතර පාය මනස් ලෝකය දිවි ලෝක හයම ඉක්මවල ඉඳි. කායික මනස් ලෝකෙ ඉන්නේ නමුත් මෛත්‍රී භාවනා තුළ බුදුගුණ භාවනා තුළ මෙයාගේ සමත භාවනා සමන්තිත තැන්පත් කරගෙන ඉන්න මොහොතෙහි තමන් මානසිකව බ්‍රහ්මතලයේ මේ සියලුම කාම රෝග නිවන සතරට වඩා ඉහළ සැපය ඒ වෙලාවේ තමා දුක් වෙන්නේ. බුදුහාරණේ තම ශ්‍රාවකයන් උනන්දු කෙරුවා මෙන්න මේ ප්‍රතිවේක සොය විමිනකේ. ආනන්ද හාමුදුරට නිතර උනන්දු කෙරුවා මේ ධ්‍යාන වලින් ලබන පංච නීවරණ දුරු කර ලබන මේ මානසික සුවය විඳගන්නකේ. ඊටේ ලක්ෂණ දැකෙන්නේ කියලා. ඒ මොහොත තුළ දෙන දෙනාගේ සම්පූර්ණයෙන්ම කාම රෝගී මොනින්. ශරීරයක දැනෙන සාමාන්‍ය වේදනාවක් තමයි ශරීරයේ කොලිකරම් බරක් වෙනදක් තිබුණත් ඒ මොහොතේ Tamante ඒ දුක් ටික එන්නේ. බුදුරජාණන් වහන්සේගේ දහම කියන තුනේ මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝක යන ධර්ම අතුරක් නෙවෙයි ජීවත් වෙන කාලෙදීම මනසෙන් හිතෙන් බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන මාර්ගය වෙන බුදාවක් නේද. අනිත් ආදම් හැමෙකම දිව්‍ය ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ මොක්ෂයේ මරණයෙන් පස්සේ දේශනා කළේ බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මිනිස් සිරුරක් දරාගෙන දෙවියෙක් වගේ ඉන්න පුළුවන් බ්‍රහ්මෙක් වගේ ඉන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් විදිහට බලන මරණයට කලින් මෙන්න මේ සඳහා විශේෂයෙන්ම කාම ලෝකී මොන ලබන මෛත්‍රී භාවනාවදී මේ කමඨහන් භාවනා කරන අපි ටිකෙන් ටික දෙන්නුනේ භාවනා කරන්නට ඕන වඩන්නට ඕන. එහෙම දේරු ගන්න අමනට තමන් නිතරම තමන්ගේ සිතින් ආධ්‍යාත්මිකව සතුටින් ඉන්න කෙනෙක් වඩපත් වෙනවා. අනිත් පැත්තෙන් තමයි බාහිර අයගේ සතුට ලබන ගැතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි නිතරම ඉන්නේ තමන්ගේ හැට වෙන රූප වලින්, කන් දෙන ශබ්ද වලින්, ගඳ සුවඳ වලින්, රසයෙන්, ස්පර්ශයෙන් සතුටින් ඉන්න බලන්නේ ඉන්නේ. මේ පහම කියන්නේ දෙනතනේ මායාවේ විශේෂයට. මෙන්න මේ මායාවේ විශේෂේත්‍රය තමයි මේ පංචකාමසක කියලා කියන පංච නිවර්ණ කියලා කියන්නේ. යම් වේලාවක කෙනෙක් මෙන්න මේ පංච නිවරණ ඉක්මවලා ධ්‍යාන මට්ටම කරා යනවා නම් යනකොට ලෝකයේ කෙනෙක් අපේ විශ්වාස කරනවා. කවුද? ඒ තමයි මායාව. මායාවේ විශේෂත්වය ෆීල්ඩ් එකකට නිවසන්නේ. ඕඩ කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. මෙන්න මෙතෙන්දි තමයි අපට ඕක ඇති වෙන්නේ. පින්නතනි ඒ පල්ලෙහා ඉන්නකම් අපට මායේ කවදාවත් බාධා කරන්නවත් ඊර්ෂ්‍යා කරන්නවත් නැහැ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ඊර්ෂ්‍යා කරන්න දන්නේ නැහැ ඇත්තට. සාමාන්‍ය ලෝකෙ මිනිස්සු කෙනෙකු දැන් දැකලා සතුටු වෙනවා නම්, සම්බයක් අහලා ගන්න සුවඳක් ඉඳලා, රසයක් දැනලා සතුටු වෙනවා නම් කියන ඊර්ෂ්‍යා කරනෝනේ. බාහිර දෙයක් තුළ යටිල සතුටු වෙනවා නම් සාමාන්‍ය ධර්මයේ දන්නේ ලෝකෙ මිනිස්සු අපර ඊර්ෂ්‍යා කරනවා. නමුත් වෙනතකින් ධර්මයේ දන්න කෙනෙක් ලෝක සමහරේ දන්න කෙනෙක් නම් විශේෂයෙන් මායයන් නම් කවදාවත් ප්‍රේක්ෂා කරන්නේ නැහැ. හරි හොඳ කෙනෙක් කියලා කියන්නේ. ඒ යාන කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපි. පින්නතනේ ඊර්ෂ්‍යා කරන්නේ ඔබ මෙන්න මේ පංචකාමයේ ඉක්මවලා පංච ජීවනයේ ඉක්මවලා අපේ ධ්‍යාන මට්ටමට යනකොට තමයි ඔහුගේ විශේෂත්වය ඉක්මවන්නේ කොට පානය කරන්න බැරි වෙන්නේ. හිත සමාධිමත් කරනවා කියන්නේ බ්‍රහ්ම කාරයේ හිත දියුණු කරනවා කියන එක. ඒක නැත්තම් මේ පංචකාමයේ තුල යෙදෙන්නේ පංචකාමයේ තුලම හෝ සැකයක් දුකකටපත් වෙන්නේ. ඔහු නිතරම ආධ්‍යාත්මික සුවේ පීතිමත් භවසිතකේ පිළියෙට ආධ්‍යාත්මික මානසික සුවයෙන් සතුට විඳින කෙනෙක් බවට පත් වෙනවා. එබැවින් ඔහු නිතරම අනිත් ලෝකයන් එක්ක නිතර කටයුතු කරනවා. තමන්ගේ යුක්තාංගම එක් කරනවා. ඉගෙන ගැනීම, රැකෙනස්සා, ගේතර කටයුතු මේ සියල්ලම හෝ කලින් කරපදා ඉතාම සාර්ථක, ඉතාම කිරිවැඩට, ඉතාම වේලාසනී ඔහු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඇයි එහෙම කරන්නේ? හොඳට ලස්සනට පිළිවෙලට කළා ඒව පිළිවෙලට තියාගෙන තමන්ට ආධ්‍යාත්මික දියුණුව ලබන්නයි මේ ටික මේ කරන්නේ. මොකද අර බාහිර දේවල් ටික තමන් අවුල් කරගත්තොත් තමන්ට මේ පැත්තට බැරි වෙනවා. සාන්බාහයට උදව් කරන එක, ඒ යුතුයකම් ටික, හැකි රක්ෂා කරන එක, ගෙදර පිරිසිදු කරන එක, වර්තනස්තර තියාගන්න එක හොඳ නියන්තක. ඇයි ඒ අපිරියට තියාගත්තොත් ඔහුට මේ භාවනා කරන්න හිත දෙනු කරන්න බාධා. අන්නේ හිත දෙනු කිරීම තමයි ඔබට තියෙන ජීවිතේ වටිනාම දේවල් පත් වෙන්නේ. ඒ දේ සඳහා අනේ දේවල් සඳහා තමන් කැපවීම කරන. ගෙදර අනිත් පැයෙන් සිද්ධ වෙන තියන හොදට දාන කෑම ටික උයනවා පිළිසිදු කිරීම ඒවා පිළිවෙලක් එක කලින්ම කරනවා. එහෙම කරයි කියලා බය වෙන්නේ කොහොම හෙම කරනකොට අනිත් අය ඔබට කඩාමදර කරයි ඉන්නවා. ඔබම ආදර්ශන පින්නතලි මෙන්න මේක තමයි අපි මේ සඳහන් කරේ ලෞකික සමාධිය තුළ ඉඳගෙන කරන ඉහළම කුසල ගැන. මේවට කියන්නේ සාත්තරා පුණ්‍ය භාගිය උපදිවේ පරණිය. වෙනත් විදිහකින් කියනවා නම් මේ සඳහන් කරන දේවල් පින්නතුනි සාමාන්‍ය කෙනෙක් කරනවා නම් කරන්නේ බුද්ධ ශ්‍රාවකෙන් කරනවා නම් ඔහු අවබෝධයෙන් කරන්නේ ඔහු ප්‍රඥාව ලබා ගැනීම සඳහා ඊළඟ කරගෙන මේව කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු මේව කරන්නේ කොහොමද? අවිද්‍යා සංඛ්‍ය සංඛාරා අවිද්‍යාව මුල් කරගෙන මේ සංස්කාර කරන්නේ මොනද? සංඛාර අපුඤ්ඤාද සංඛාර කරනවා කලු කර්ම කරනවා පුඤ්ඤාද සංඛාර කරනවා කලු සුදු දෙකම මිත්‍ර වෙන්නේ නැත්නම් සුදුම කර්ම කරනවා. ඊළඟට ආනන්‍යාද සංඛාර සම්පූර්ණම සුදු සංඛාර නැත්නම් ධ්‍යාන මට්ටමේ සංඛාර කරනවා. ඒක තමයි කියන්නේ සුඛං සුඛ විපාකං කියන්නේ සුදු විපාකයෙන් වෙන සුදු කර්ම කරනවා. නමුත් මොනවා කරන්නේ? බාහිර ලෝකයන් ඇත කියන හැඟීමෙන් තමයි මේ කරන්නේ. එක්ක බාහිර ලෝකයක් ඇත නැත්නම් මනස සිතුවිලි ටිකක් ඇත කියලා හිතන එකන මේක කියලා මේක කරන්නේ. එතකොට බුදුහාම දේශනා කරනවා රූපේ ඒකාන්තය නාමේ ඒකාන්තය. යම් කෙනෙක් රූපය තුළ බැඳී ඉන්නවා නම් ඒක ඒකාන්තයක් රූපය ඇත කියලා. යම් කෙනෙක් නාමය නැත්නම් චෛතසික ටික ඇත කියලා හිතනවා නම් ඒකත් ඒකාන්තයක්. කෙනෙක් කියනවා බාහිර රූපෙ මොකුත් නැහැ නේද සිතුවිලි ටික විතරයි කියලා කියනවා. හැබැයි ඒ සිතුවිලි පිට ඉස්සර දැන් නෙමෙයි මුලින්ම අපි කරන්නේ සමත භාවනා විදියට හිත නැත්නම් අවධානය යොමු කරලා බාහිර රූප සංඥාවෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ප්‍රඥාවට හිත තියලා සිතුවිලි කියනෝ නිදහස් වෙනවා. බාහිර ලෝකෙ නිදහස් වෙන සමතේ වඩනවා. සිතුවිලි කියනෝ නිදහස් වෙන නිදර්ශනවා. අර කුඩා දියණියක් තරම් මේ දවස්වල බන්නේම කියන්නේ රහම ගුරක් වෙන ලහනේ මුලදී කියනා මේක ඇත වරදි හැම කියලා. ඊට පස්සේ නම් හිතුවේ විතරක් කියලා කියනවානේ. එහෙනම් සිතුවේ මොකද කියන කියලා අහනවා නේ. එතකොට සිතුවේ බුදුදහමෙන් සිතුවේ නෑ කියන්නේ නෑ රූපේ නෑ කියන්නේ නෑ නෑ කිව්ව සංකල්පය. ඒ දෙකම බුදුදහමෙන් කියන්නේ හේතු ඇති තැන හට ගන්නවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඉන්නේ දරුවා කෙටියෙන් ඉඳ කියන්නේ තවත් යාපස්සේ කාරණා විස්තර කරලා කියනවා. ඉතින් වෙනස්නේ බලන්න ඒ අවුරුදු 4කටත් වඩා අඩු ළමයෙක් ඉස්සර ගන්න හැටි. ඉතින් ඔබට ඔබ ගැන කොච්චර වේගවත් ඔබට යන්න ඕන කියලා හිතනවද නේ? බුදු දහමෙහි වැඩිපුර කරකන්නේ ආධ්‍යාත්මික වයසයි කරකන්නේ. කායික වයසවත් මානසික වයසවත් නෙමෙයි බුදු දහමයි කරකන්නේ ආධ්‍යාත්මික වයසයි. ඉතින් සම්පූර්ණයෙන්ම ප්‍රඥාවත් එක්ක මෙයා ගමන් මාර්ගයක් මේ තියෙනවා. ඉතින් අපේ වටිනාකම වැඩි වෙන නම් අපි ප්‍රඥාවෙන් ජීවෙන්නට ඕන. ඉතින් මේ ප්‍රඥාවෙන් ජීවෙන යන ගමන් මාර්ගයේ තියෙන තුනේ පල්ලේ මට්ටමේ කුසල් ටික අපි නොකරින්න හොඳ නැහැ. පහළ දේවල් ගැන සංවේදී නොවි ඉන්නේ අපි. ඒ කුඩා දියණිය බලන්න හරි බණ කියද්දී තව ළමයෙක් වෙනවා කතා කර කර පොඩි එකෙන්නේ. ඒ තාත්තට කියන ළමයි දිහා බලන්න කියන්නේ කියන්නේ ඒ කියන්නේ මෙච්චර වැඩක් කාරණයක් කිව්වත් එයා ඒ අනිත් ළමයා ගැන සාධාරණ ඉන්නේ. බලන්න එක හොඳට පේනවනේ අපි මේ ඉගෙන දර්ශනයක හිටියත් අනිත් කෙනා ගැන නොසලකා හරින්නේ අපේ අනිත් කෙනාට උපරිම සාධාරණ ප්‍රශ්න කරනවා. අනිත් කෙනා ගැන සාධාරණ යොමු කරනවා. ඉතින් ඒ නිසානේ ඉහළ ධර්මයට යද්දී බය වෙන්න එපා. අපි ගෙදර ගිහිල්ලා අතුපතු ගන්නෑ පිරිමියක් තිබුවාගේ ඉඳීට එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න වෙන්නත් ඒකට අපිට වෙනම හැම මාසෙම පණ කියපුවා. තමයි මේ දෙක ගෙදර හරින ගිහිල්ලා ඇස් දෙක වහගෙන හිටියොත් මොකද වෙන්නේ? කරන පින්කම් ටිකක් කරගෙන ඉවර අන්තිමට වෙන්නේ. ඒ නිසා මේ මහල පිනුත් මේ ගෙදර ගිහිල්ලා ගෙදරදී තමයි සාමාන්‍ය කෙනෙක් වගේ අතුපතු ගාන හේඳන් හැම දෙයක්ම සමාන කරන්නටත් ඕන. ඒ කරන්නේ නිකන් නෙවෙයි. පින්නතනේ කරන්නේ දහම වඩවල. ඈ සති සම්පජන්නේ දේනු කරමින් මේ කරන්නේ. පින්නතනි අපට මේ කිසිම දෙයක් කාලේ අපට දැන දෙයක් නැහැ. අපි කරන දේ තේරිය නොනින්න කරන්නේ. අපේ හැම දැනීම බහනා කරමින් අපි කරන්නේ. බොහෝ විටක් හිතන්නේ වැඩක් කරනකොට සමහර හරි ඉක්මන්නේ. ඇයි? අපි හිතන්නේ දැන් මේ කරන වැඩේ කරලා ඉවරට පස්සේ සතුට තියෙන්නේ කියලා. ඒ නිසා කලබලින් අපි කරනවා දෙවන්නේ. පින්නතනි ඒ කියන්නේ අපි ඇත්තටම වර්තමානයේ තුල අපි හිත තියාගෙන නැහැ කියන්නේ. අපි වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්නව නම් වැඩේ කරලා ඉවරට පස්සේ නෙවෙයි සතුට තියෙන්නේ. එහෙනම් වැඩ කරන්නේ නැහැ. වැඩ කරලා ඉවරට සතුට ලබන දවසක් අපේ ජීවිතේ කවදාවත් දෙන්නේ නැහැ. ඒක වැඩක් කරන්නේ ඊළඟ වැඩේම අපිට. අපේ ජීවිතේ සාර්ථකත්වය කියලා කියන්නේ කරන වැඩේ සිහියෙන් නොනින් කරන්න එපමණට සමාන කරන දෙයක් හසුතෙන්නේ. වැඩේ කරනකොට සතුටින් ඉන්නේ කරලා ඉවරට පස්සේ සමාන සතුටින් ඉන්නේ. වාහනයකට හැතැම 50 දුර නගින්න ගෙට පස්සේ තාම එක දුර යන්නේ කීයේ හිතේට වෙලා බල බල ඉන්නවා. එතකොට තමන්ට යන්න තියෙන කාලේ සම්පූර්ණයෙන්ම අපතේ වාහනේ ගිහලා ඉඳනම තමයි හොඳ සිතිවිල්ලක වඩන්නේ සිතිවිල්ලක් වඩන්නේ. ඒතකොට තමයි ට්‍රැක් එක ගහුණා කියලා තමයි පාඩුවක්නේ. කොච්චර ප්‍රමාද නම් තමයි පාඩුවක්නේ. හැබැයි තමන් ඒ ගමන සිහියෙන් නැතුව ගියොත් තමන් හැතැම 50 හැතැම් වල විනාඩි 40 ගියත් තමන් සාර්ථක කෙනෙක් වෙන්නේ. ඇයි ඒ කාලෙම තමයි අපතේ යන්නේ. ඒකේ තමන් හැතැම්ම 10ක් පෑවාගෙන ගියත් ඒ විදිහ පුදුර තමන් මේ සිටියෙන් නම් තමන්ට ඒ කාලයේ උපරිම තම ප්‍රයෝජන ගන්න අපිට වටිනේ පින්නකින් කාලේ. කාලේ වටිනවා නම් අපි ඒ ගත වෙන කාලය තුළ හැකි තාන් දුරට කුසල සිටෙවිලකින්න මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපානසතිය මේ ආදී කුසලයන් කරගෙන ඉතරේ. ඊළඟට පින්නතනේ බුදුරජාණන් වහන්සේ දැන් මේ සඳහන් කරේ ලෞකික කුසලයෙන්. ඇයි අපි මේ ලෞකික කුසලයේ කරගන්නට ඕනේ? කරගන්නට ඕනේ පින්නතනේ ඉහළම ලෙස තමන් සුගතේ ස්ථාපනය කරගන්නට ඕනේ. කොයි මොහොතේ අපේ ජීවිතේ අනුබුරක් වේද දන්නේ? කොයි මොහොතේ මිය ගියත්, කොයි අන්තරේ මිය ගියත් කිසිම දවසක මනස රෝගයෙන් පාරට නොයන විදියට හොඳ ස්ථාවර මනසක් ඇති කරගන්න. හරියට තමන් දරුවන් සරණ ගිහින් ඉන්නවා නම් විශේෂයෙන්ම පංචශීල ප්‍රතිපදාව තුළ තමයි ඉන්නවා නම් තමන්ට ලොකු නැකවරණයක් තියෙනවා තමන් දුක දෙයක රැඳෙන්නේ නැහැ කියලා. තමන්ගේ ස්ථාවරයක් ඇති කරගන්න ගමන් තමන්ගේ ඉතාම ළඟමින ඥාතීන්ට මේ උරුමය තමන් කොහොම හරි ලබා දෙන්න උත්සාහ කරනවා. ඊළඟට පින්නතුනේ අපි මේ සඳහන් කළේ පුඤ්ඤානි සඳ සූත්‍රයේ විදියට බුදුදහම සංගීතන පෙරවන සරණ යාම, පංචශීල ආරක්ෂා කිරීම, නැත්නම් වේලාම සූත්‍රයේ විදියට මෛත්‍රී භාවනාව, නැත්නම් වෙනත් සමතකමඨාරක අපේ නිතර ඉන්නවා නම් ඒකෙන් කියන තමා සුගතියට සුදුසුකම් ලබා ගැනීම කියන්නේ. අන්නේ සුදුසුකම් කියන තුනේ තමන්ට ඉන්න දරුවන්ට වඩා, තමන්ට තියෙන දේපළ වලට වඩා, තමන්ගේ දැන් පොදේ තියෙන සල්ලි වලට වඩා තමන් දාපු ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා තමන්ට වටින වැඩි. ඇයි අර කිසිම දෙයකින් තමන්ගේ සුභතිය ස්ථාපන කරගන්න බැහැ. නමුත් මේ දහම තුළින් නම් තමන්ට ලොකුම රැකවරණය තමා සුභතියට සුදුසුකම් එක සපුරා ගැනීම කියලා. මෙන්න මෙතනින් පස්සේ තවත් පියවරක් ඉදිරියට යනවා. අන්නේ පියවර යන නම් අපි පටිච්ච සමුප්පාදය ගැන, හේතුඵල ධර්ම ගැන නුවණ ලබා ගන්නට ඕන. අපේ ජීවිතේ ඇත්තටම මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතය කියන්නේ ඇස, රූපය, චක්කු විඥානය, කන, ශබ්දය, සෝත විඥානය, නාසය ගන්ධය ගහන විඥානය දිව රස ජීවහ විඥානය කය පොට්ටාභය කාය විඥානය මනස ධර්මාලම්බන මනෝ විඥානය කියන මේ කාරණා ටික මේ කාරණාවල ස්වභාවය තමයි හැම මොහොතකම මේ කර්ම හට ගන්නවා නිරුද්ධ වෙනවා වෙනත් විදිහකින් කියනවා නම් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිසංස්කාර වශයෙන් මේ හැම දෙයක්ම අහුත්වා සම්බෝධන් පුත්වා නරවිසිති කියන අවබෝධය වනට අපේ ලෝකයේ කියලා කියන්නේ ඇත්ත රූපය චක්කු විඥානය මේ අදී සියලු දේවලක ස්වභාවයෙන් තමයි පෙර නිමිත්ත දෙයක් ඒ විදිහට මෙතෙන්ට ආව නෙවෙයි මේ මොහොතේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ හටගත්තා එතනම නිරුද්ධ වෙනවා මනසක් දිගටම යන දෙයක් නෙවෙයි ඒ මනසක් ඒ මොහොතේ ස්වභාවය අනුව හේතුඵල ධර්ම අනුව හටගෙන නිරුද්ධ වෙන එක අපේ ඒ මොහොතේ අවිද්‍යාවට අනුව ඒ මොහොතේ අශීයෙන් හිටියනම් අසති අමනසිකාරයෙන් හිටියනම් ඒ අවිද්‍යාවේ ස්වභාවය අනුව අපේ ජීවිතයම සකස් වෙනවා ආයතන නිර්මාණය වෙනවා ඒ මොහොතේම අපි යෝනිසෝ මනසිකාරයෙන් උපදවාගෙන ඒ මොහොතේම අපි ප්‍රඥා ඇස දරගත්තොත් ඒ මොහොතේම ආයතන ටික වෙනස් වෙනවා අනේ වෙනස් කර කර ගිහිල්ලා අවසාන වශයෙන් ස්ථාවරව දෙත්තේ පිටමත්නම් මට්ටමේදී පෙර පස නොවීම හේතුඵල ධම දකින්න මට්ටමට යන කම්ම අපි ටිකෙන් ටික සීහාන වන දිනු කරගන්න ඕන ඒක දිනු කරගන්න මාර්ගය තමයි බුදුහාමුදුරෝ සතර සතිපට්ඨාන ගැන දේශනා කළේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මවලින්ම කියන්නේ මේ ෆවුන්ඩේෂන් එක තමයි කියන්නේ ඒක සතර සතිපට්ඨාන වෙන්න පුළුවන් සතර විද්‍යපාද වෙන්න පුළුවන් සතර සම්‍යක්ප්‍රදාන වීර්ය වෙන්න පුළුවන් පංචේන්ද්‍රිය වෙන්න පුළුවන් පංච බල වෙන්න පුළුවන් සත්‍ය ගොඥාන වෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ග වෙන්න පුළුවන් වෙනත් විදිහකින් කියනවා නම් සත්‍ය සම්පජාන වෙන්න පුළුවන් තවත් විදිහකින් කියනවා නම් සමථ විදර්ශනා වෙන්න පුළුවන් මෙන්න මේක තමයි ෆවුන්ඩේෂන් එක ගෙයක් හදනකොට ෆවුන්ඩේෂන් එක හොඳට ප්‍රකටව පේනවා හැබැයි ගේ ටිකෙන් ටික හදනකොට ෆවුන්ඩේෂන් එක වහනවා ටිකෙන් ටික බිත්ති උස්සල යනකොට අපට ෆවුන්ඩේෂන් එක නොපෙනෙනවා නමුත් එකක් තියෙනවා ඒක අයින් කරන්න නෙවෙයි අපි සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට ඒක වඩනවාද කියන එක අපි කියනවා ඊට පස්සේ අපර ටිකෙන් ටික ප්‍රධාන බිත්ති ටික ටිකෙන් ටික ඉහළට ප්‍රකට වෙනවා ඒ මොනවද ඒ තමයි අර ගිරිමානව සූත්‍රයේ සඳහන් කරපු දස සංඥා අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සම්බලෝක අනිරත සංඥා සම්බ සංඛාරයේ ස්වනිච්ච සංඥා ආනන්දන සති කියන විදිහට මෙන්න මේව තමයි ඊළඟ ලෝකයේදී ප්‍රකට කාරණා බවට පත් වෙන්නේ ඒ මොකද්ද මේ තැනට ආපු දාමයේ සඳහන් කරනවා සත්කර්ණ සූත්‍රයේදී කර්ම හතක් පිළිබඳව සිහිය තබා ගන්නට ඕන කර්ම තුනක් ගැන නිතර පරික්ෂාණය යුක්ත වෙන්න ඕන කියන සත්කර්ණ සාත්‍යයේ දීප පරික්ෂා කියන මෙන්න මේක තමයි දෙනුනේ අපිට සම්මා සම්බුද්ධජන වහන්සේ කෙනෙක්ගේ ශාසනය තුළදී අපට ලැබෙන ඉහළම වඩන දෙවිලම දේවල් අපි නිතරම සතර සතිපට්ඨාන තුළ ඉන්නකොට අපි කායේ කායමපත් සිවිලදී කායේ කයානුව බලමින් ඉන්නවා ආනාපානසතිය පිළිබඳව නැත්නම් ඉරියාපතේ ගැන ධාතු මනසිකාරය පටිකුල මනසිකාරය නවතේවතික මේ වගේ කරුණක හිත පිහිටවල අපි කය ගැන හිතනවා ඊට පස්සේ සමුදේ ධර්මයන් පස්සේ විහෙරති වය ධර්මයන් පස්සේ විහෙරති කියන එකට ඒ කය පිළිබඳව අත්දැකීම් වල හට ගැනීම බලනවා නිරුද්ධ වීම බලනවා එතනින් නවතින්නේ වේදනා සිදෙන පස්සේ විහෙරති සැප වේදනා දුක් වේදනා උපේක්ෂා සාගත වේදනා සෝමනස් වේදනා දෝමනස් වේදනා මේ වේදනා ගැන අපි හොඳට අවධානයෙන් සිත තියාගෙන ඉන්නවා. ඒ වේදනා සිහිය තියෙන විතරක් නෙවෙයි ඒක ස්පර්ශය නිසා හටගත්ත ස්පර්ශ නිරුද්ධ වීම නිතර නැතුව නිරුද්ධ වෙනවා කියලා දකිනවා. දැන් ඔබේ කයට වේදනාවක් දැනෙනවා නම් කකුල් දෙක පොඩක් දික් කරගමු හරියමයි. ස්පර්ශෙන් සාහරගත් එක අවසන් වෙනවා. කකුල් දෙක ටිකක් දිගරලින් ඉන්න පටන් අත් ගමන සන්තෝෂයි නේ. ආයෙත් ටික වෙලා ගැලවෙත් නවා ගන්නවා. ආයෙත් නැවුවට පස්සේ හොඳ සනීප කියලා නේ. පස්සේ ආයෙත් සැප වේදනාවක් පටන් ගන්නවා. ආයෙත් ගලා කිනුට ආයෙත් උන දික් කරොත් තමයි ගැටිලා ආයෙත් දික් කරනවා. තන මේ ස්පර්ශය කියන එක පින්නතුනේ ස්ථාවර වීම දෙයක් නෙවෙයි. මේක ස්පර්ශ නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන දෙයක්. අන්නේකත් අපි සමදේ ධර්මාර්ථයේ විහෙරති වය ධර්මාර්ථයේ විහෙරති හට ගැනීම නිරුද්ධ වීම දකින්නවා. සතිපට්ඨානය කියලා කියන්නේ කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතුවිලි ගැන වර්තමාන හිත තියාගෙන ඉන්නවා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ විදර්ශනාව. ඒකේ හට ගැනීම දකිනවා, වැය වීම දකිනවා, හේතුඵල ධර්ම දකිනවා. යම් කෙනෙක් සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියන අර්ථය දකිනවා. චිත්තං පසනා කියන්නේ මොකද්ද? සරහ ධම්මා චිත්තං සරහං චිත්තං පදානාති. රාගසේක හිතක් නම් දැන් රාගසේක හිතක් කියලා දකිනවා. විතරාගං වාචිත්තං විතරාගං චිත්තං පදානාති. රාගය නැති සිතක් නම් දැන් මගේ හිතේ රාගයක් නැහැ කියලා දකිනවා. සදෝ සම්මාචිත්තං සදෝ සංචිත්තං පදානාති. ද්වේෂයි පිටක් නම් දැන් මගේ හිතේ ද්වේෂයක් තියෙනවා කියලා දකිනවා. අදෝසං වාචිත් විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තං පදානාති. තමගේ ද්වේෂය දුරු වෙච්ච හිතක් නම් දැන් දනවා දැන් මගේ හිතේ කවුරුත් වෙනවා ද්වේෂයක් නැහැ. සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පදානාති. බාහ්‍ය රූපය දිහා බලනකොට ඇති දෙයක් පිටියම පේනවනම් ඒවලම තමයි සිහිපීඩව ගන්න තමන්ට වැරදුනා. බාහිර තියෙන දෙයක් නේ දැන් මම මේ දැන් මුලාවෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ තමන් මේක දකින්නත් එක්කම තමන් මුලාවෙන් ඉඳ හසනවා. ඇයි ඒක හට ගැනීම මේ කායික මානසික අනිත් හටගත්තේ එතරම් නිරුද වෙනවා කියලා දකින්නකො. විතමෝහං වාචිත්තං දැන් දකින්නකොටම ඒවලේ හටගෙන නිරුද්ධියම දකින්නවා නම් එතෙන්ද උඩ ගැටලුවක් නැහැ. ඔව් හට ගැනීම නිරුද්ධියම දෙක දැක්කා. ඊට පස්සේ ඔබ ඒක නිදහස් වුණා මොහේ. විතමෝහං වාචිත්තං විතමෝහං චිත්තං පදානාති. චිත්තං පස්සනාවේ දෙකන්තකින් වර්තමානයේ හිතේ ස්වභාවය ගැන ફોකස් කරනවා. ඒ විතරක් නෙවෙයි හට ගැනීම නිරුද්ධියම දකිනවා. අපි පාර දිහා බලාගෙන යන වාහන දිහා බලාගෙන හිටියට වාහනේ වාහනව දෙන්නේ නැහැ. ඊට පස්සේ හොඳ අවධානයෙන් ඉන්නවා වාහන පටන් ගන්න කොතනින්ද කියලා. වාහන පටන් ගන්න තැනට අවධානය යොමු කිරීම අවධානයෙන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි හෝ චිත්තාන පස්සනාවෙන් නවතින්නේ නැහැ. ඊට පස්සේ හෝ ධම්මාන පස්සනාවට එනවා. ධම්මාන පස්සනාව කියලා කියන්නේ ඔහෝ පංච නීවරණ හැටියට ස්කන්ධ හැටියට මේ සිතිවිලි හට ගන්න හැම මොහොත බලනවා. අර සිත හට ගන්න මුල් වෙච්ච බෑක්ග්‍රවුන්ඩ් එකම බලලා එතනින්ම බැරියල් එක දානවා. එතනම නිරුදන ආකාරයට බලන එක තමයි ධම්මාන පස්සනාවේදී කරන්නේ. නීවරණ තියෙනකොට නීවර ටික දන්නවා, බොජ්ජංග ධර්ම වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා, බොජ්ජංග ටික වැඩෙන්න වැඩෙන්න එහෙම දිනු කරන පැත්තට ඔහු උස්සාවන්ත වෙනවා. බුදුදහම චිත්තාන පස්සනාව කරක් නෙවෙයි. ඒ චිත්තාන පස්සනාව තවත් ගැඹුරට ගිහිල්ලා ධම්මාන පස්සනාවට යනවා. ඇයි ඒකට හේතුව? නාම රූප පත්‍යයෙන් යනවා. විඥානය චිත්තාන පස්සනාව පටන් ගත්තේ කොහෙන්ද? නාම රූප සිතිවිලි පැත්ත බලනවා. ඒ සිතිවිලි පැත්ත බලීම තමයි කරන්නේ මොකද්ද? ධම්මාන පස්සනාවෙන්. ඒක බලලා නිකන් ඉන්නේ නැහැ. බලන කෙනෙක් විතරක් නෙවෙයි. දැන් මොහු නිරුද්ධ වෙන විදිහට දර්ශනයකින් බලනවා. මුලදී පංචමීවරණ දුර වෙන විදිහට බලනවා. ඊට පස්සේ පොඥාන වැඩෙන විදිහට බලනවා. අන්තිමේ ආරක්ෂණ මාර්ගයේ වැඩෙන විදිහේ ප්‍රතිපදාවෙන් ප්‍රඥාව තුළ බලනවා. ඔහු වර අන්ධකාරයෙන් නැති කරන අන්ධකාරයෙන් පිට කරන නෙවෙයි. ඔහු මොකද කරන්නේ? ඔහු ප්‍රඥානමය ආලෝකයෙන් බලනවා. ප්‍රඥානමය ආලෝකයෙන් දැල්වනකොට අවිද්‍යාව දුරු කරන කලවර නැති කරන්න කියලා අනුසහෙන් දරන අවශ්‍ය නැහැ. දැන් මෙතන මේ සාරාව කරවලයි කියලා අපි බෑග් ටිකක් අරන් ඒක කරවලයි කරන යෝජනේ මොකද වෙන්නේ? අපිට පුළුවන්ද? අපිට කරන්න පුළුවන් තරම් අපිට තියෙන මෙතන ආලෝකය ඇති කරාට පස්සේ අන්ධකාරය මේම සිද්ධාන්තයක් විදිහට දුර්වල වෙනවා. අන්නේ අන්ධකාරය වෙනුවට අවිද්‍යා අන්ධකාරය දුර වෙන විදිහට ප්‍රඥා ආලෝකය දරන විදිහ තමයි ධම්මප්‍රඥාවෙන් තියෙන්නේ. ඒකේ මුලදී කාමච්ඡන්ද ව්‍යාපාද කිනෙමින්ද උද්දච්ච රූපච විචිකිච්ඡා කියන නීවරණ තියෙනකොට ධර්ම නීවරණ තියෙනවා කියලා, නැති වෙනකොට ධර්ම නැතුණා කියලා, නැති වෙච්ච එක ඇති වෙන විදිහක් දන්නවා, ඒ වගේම නැති වෙච්ච එක නැවත නූපද විදිහක් ගන්න. ඒ තරම් නෙවෙයි. සංකේ ධර්ම විදියේ විරිය තීටි පස්සන්නේ සමාධියේ කාටින්න බොජ්ජංග ධර්ම. නැති බොජ්ජංග ඇති වෙන විදිහක් දන්නවා, ඇති වෙච්ච බොජ්ජංගය වැඩි වෙන විදිහක් දන්නවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය දකිනවා, ස්කන්ධ පංචකයේ සමුදය දකිනවා. අන්තිමට උඩ වෙන්න තියෙන්නේ කරන්න තියෙන්නේ ස්කන්ධ පංචකයේ සමුදය බලන එක. වෙනත් විදිහකින් තවත් දිගහැරලා කිව්වොත් රූපය ගත්තොත් රූපය කොටස් 10කට බෙදී යනවා. රූපය ඇස, රූපය චක්කු විඥානේ, චක්කු සංපස්සේ, චක්කු සංස්කාර වේදනා, රූප තණ්හා, රූප සංඥා, රූප සංකේතන, රූප විකාර, රූප විචාර. අප්‍යන්තර රූපයන් දන්දන බණවත් එක්කම මේ 10ම පෙරපසන මේ හට ගන්නවා. 10ම තුර නැතුවම නේද? නමුත් අපි අවිද්‍යාව මේක පිළිගන්න සූදානම් නැහැ. ඒ නිරුද්ධ වෙච්චදී ඇති දෙයක් පස්සේ නැවත අපි බලමානින් ආයතන. ඇසෙන් හටගත් රූපය අපි බලනවා, කනෙන් අහන්නත් පුළුවන්, අල්ලන්නත් පුළුවන්, ඇසුරු කරන්නත් පුළුවන් කියලා අනිත් ආයතනත් එක්ක ගැට ගන්නවා. අන්නේ ගැට නොගහන විදිහට ආයතන කුසලකාරය කියලා කියන්නේ බුදුදහමෙන් අපට ඇති කරන දක්ෂතාවය තමයි ස්කිල් කොල්ලක් එක තමයි ස්කිල් කොල්ලක් ඉන් සෙන්සර්. මේ හැම ආයතනයක්ම ඒ මොහොතේ හට ගැනීම ස්කන්ධ පංචකයෙන් හට ගන්නවා. ඇසෙන් දැකපු දේ අල්ලන්න ගියාට පස්සේ එහෙමට අල්ලන්න බෑ කියන කාරණ. උදාහරණයක් ගත්තොත් වතුර බේසමක් තියලා ඒ වතුර බේසෙන් නෝම මොහොන බානකොට ඔබට මොහොන පේනවා බෙන්න. හැබැයි ඒ පේන මොහොන අල්ලන්න බෑ කවදාවත්. ඒ පේන මොහොන රස බලන්න බෑ කවදාවත්. ඒ පේන මොහොන ගඳ සුවඳ බලන්න බෑ. ඒ පේන ඇසට ලක්ෂණ ඒ රූපය අනිත් ආයතනෙක නිස්පර්ශ කරන්න බෑ. ඇහැට එන දේ ඇහෙන්ම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. අල්ලන්න පුළුවන් කියලා යන්නේ උට ඒදී අල්ලන්න පුළුවන්. හැබැයි ඒ දැකපු දේ අල්ලන්න නෙවෙයි යන්නේ, අල්ලන කොට හට ගන්න ඒ සතර මහා භූත රූපවල ස්පර්ශය ස්පර්ශ කරන කෙනෙක් විදිහට හොයන්නේ. ඒ ආයතනය අනිත් ආයතනයත් එක්ක එකට ගැට ගහන්නේ. ගැට ගැහුවේ නැත්නම් ඔබ නැවත ලෝකෙට යන්නේ නැහැ. මෙන්න මේ අත්දැකීම තමයි කිංසු කොහොම සූත්‍රයෙන් දේශනා කළේ. අර දෝත දෝතෝ දෙන්නේ පාරක් දිගේ ගිහිල්ලා අර ගේට්ටුවෙන් ඇතුළත් වෙලා චක්‍රමහන්දියට ගිහිල්ලා නගරේ යන පණවිඩයක් දීලා ආපහු පාරෙන් යන කතාව. මේක තමයි රහතන් වහන්සේ ගන්න දැකීම. මේක තමයි ඒ මඟට යන්නට ඕන සුද්ධිලේ වඩන්නවන් මාවත නැත්නම් දීප්තිය දෙත්තමත් නැන් කියලා බාහ්‍ය දාර්ශනිකට දේශනා කළෙත් මේක. ඒ කියන්නේ අපි ඇත්තෙන් රූපයක් දකින්න නම් ඒක ඇත්තම නිරුද්ධ වෙනවා කියලා දකින්නවා. ඊට පස්සේ අපිට නුවණින් තේරුම් ගන්න පුළුවන් නම් මේ අල්ලන්නේ ඒ දැකපු දෙය නෙවෙයි කියන එක. එතකොට ඒ දැකපු රූපය නිසා තම අනිත් පැත්තේ කෙලිස් ටික හටගන්නේ. ඒ දැකපු ආයතන තුල මේක නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම දැක්කොතින් තමයි දෙකේ දෙකම තමයි. ඇසෙන් දකින රූපය හරියටම තේහෙනවනේ කියනනම් සමති විදර්ශනා දෙක තුල කියනනම් ඒ ඇසෙන් ඇතුළු වෙච්ච දේ මනසද ගිහිල්ලා විඥානය නැමැති නගරෙින් යාට පණවිඩය දීලා ආපහු ආයෙම යනවා. සමති විදර්ශනා තුලම හිටියනම් ඒක එතනම දිත්තේ දෙකමත් නම් වෙනවා. එහෙම නොහිටියොත් මොකද වෙන්නේ? සිහිය නෝනින් නොහිටියොත් පණවිඩය දීලා අසත්‍ය මානසිකාරයෙන් යන්නේ වෙන කාරකයක්. ඇසට රූපය දෙනවා බලපෑක ආමේ අල්ලන්න පුළුවන් කියලා ඒ දැකපු දේම අල්ලන්න අපි යනවා. එන්න මෙතෙන්දී අපි දක්ෂය වෙන්නේ නැහැ. මෙතෙන්දී අපි මේ බාහිර රූපේට යැපෙන්නේ රූපේට නැඹුරු වෙලා ඉන්නේ. එනිසා උදාහරණයක් කියන්නේ මෙන්න මේ නාම රූප දෙකම මේ ඇතිවෙච්ච රූපය මෙතනම නිරුද්ධ වෙනවා. මානසික සිතුවිලි ටිකක් ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා. යත්ත නාමංච රූපංච අසේ සම්පුරුජති යන්ති තැනක මෙන්න මේ රූපය පැත්තයි නාමය පැත්තයි දෙකම දුර වෙලා විඥානයේ තනිකතාවය දක්වමින් නාමයේ කන්තිය රූපයේ කන්තිය විඥානයේ මැදයි කියලා විඥානයේ මැද පිටින්නේ ඒ විඥානයේ තත්ත් සත්ත්ව විචක්කති ඒ මොහොතම විඥානය හටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. එහෙම දකින කෙනා නාම පැත්තට යන්නේ නැහැ, රූපේ පැත්තට යන්නේ නැහැ, විඥාන නිති වශයෙන් ගන්නෙත් නැහැ. මේ සියලුම දේ ස්කන්ධ පංචකය ඒක පෙරපසම විහටගෙන නිරුද්ධන ආකාරය දකිනවා. මෙන්න මේකේ පැත්තකින් සුතමේ ඥානය නැසා දැනගෙන සතර සතිපට්ඨාන තුළින්දලා මේක වඩමින් මේ අහපු දේ යථාර්ථයෙන් බවට පත් කර ගැනීම තමයි සාර්ථකම විදිහට අපි කරන්නට ඕන. ඒ සඳහා විශේෂයෙන් මෛත්‍රිය, අසුභය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය ආදී මේ සතර කමඨාන චතුරාර්ය භාවනා එකිතාක් උපයෝගී කරගන්නේ විශේෂයෙන්ම මරණානුස්සතිය වඩමින් හිත සමාධිමත් කරමින් අප්‍රමාදී බව ජීවිතය ඇති කරගෙන වඩා වඩාත් ජීවිතයෙන් ධම්මතද ඉදිරියට යන්නට අපි අධිෂ්ඨාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. එන දොන්ට ප්‍රශ්නෙ මට අහන්න තියනවා නම් අහන්න පුළුවන්. විවිධ ප්‍රක්‍රියාවන්ට එකම රූපේ පෙන්නේ විවිධ ආකාරවලු. නමුත් මේ ක්‍රියාවලිය කියලා සීලම රහතන් වහන්සේලාට පෙන්නේ එකම ක්‍රමයේ සම විදිහට. රූපේ එකම විදිහට පේනවා කියලා එකක් නැහැ. යථාර්ථයේ දැන් අපි කන්නාඩි ඉස්සරහට ගියාම මට පේන්නේ මගේ රූපේ, රහතන් වහන්සේට පේන්නේ රහතන් වහන්සේ රූපේ. මම කන්නාඩි ඉස්සරහට ගියාම ඒ පේන රූපේ රහතන් වහන්සේගේ රූපේ කියලා රහතන් වහන්සේට පේන්නේ. ඒක ප්‍රොසෙස් එක දකින්නක මැදින්ද වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දී දැන් මෙතන බිත්තියක් විදියට පේනවා නම් ඒකේ සතර මහා භූත රූප හෝ ඒව බලන එක සාමාන්‍ය සමතේ සම්මුති සත්‍යයේ තින්නේ. එතකොට ඒ මොහොතේ ඇසේ ප්‍රමාණයට මේක දකින්න ඇතැම්ද රහතන් වහන්සේට පෙනීම අඩුයි නම් අතන 10 දෙනෙක් ඉන්නකොට ඇතැම් විට 5 දෙනෙක් පෙනෙන්න පුළුවන්. රහත්තුනා කියලා පෙනීමේ ශක්තිය වැඩි වෙන්නේ නැහැ. නමුත් මේක දකිනවා මේ සිද්ධියෙන් මේකයි වෙන්නේ කියන්නේ. මම කන්නාඩි ඉස්සරහට ගියාට පස්සේ මගේ රූපේ ඒ විදිහට ඒවෙ නිර්මාණය වුණා නම් ඒ විදිහටම රහතන් වහන්සේට ගියහම වෙන එක නෙවෙයි මොනවාස්සේ දන්නේ. ඒකට මට පේන්නේ මේ බිත්ති හතරයි හැම දිනාටම මේ බිත්ති හතරයි පේන කෙනෙක් නැහැ. ඒ කර්මානුරූපව අතීත කර්මයෙන් ලැබිච්ච දායාදයක් විදිහට ආයතන වලට සාපේක්ෂව තමයි මේ මොහොතේ පේන්නේ. හැබැයි ඒකේ නියම සිස්ටම් එක දැනගත්තට පස්සේ එයාට ගලක් දැක්කත් එකයි මලක් දැක්කත් එකයි. ගලක් පේනකොට මලක් වගේ රහතන් වහන්සේට පේන්නේ නැහැ. ගල ගලක තියෙන මේ පේන්නේ. හැබැයි ගලක් දැක්කත් මලක් දැක්කත් මේ සිද්ධිය මේකයි මේ මොහොත වෙන්නේ කියන එක මොහොත දකිනවා. තවත් හිතන්න එතකොට ඔක අවදි මම හිතන්නේ. මම කියපු එක මචන් කෙටියෙන් මම කියුවේ ඔබට මට තේරුම් ගන්න පුළුවන්. ඔව් ඇප්ලයි කරන්න බෑ. ඔව් හරි හරි. ඔව් ඇත්තටම දැන් මම කිව්වේ දෙන්නම රහතන් වහන්සේලා නම් මම මේ සංසඳහන් කළේ. අද රහතන් වහන්සේලා දෙන්නෙක් ඉන්නවා කියලා. රහතන් වහන්සේලා දෙන්නෙක් කන්නඩියක් විතරට ගියාට පස්සේ ඒ දෙනමට Taman දෙනම වෙන වෙනම පේනවා. වෙනස් විදිහට පේන්නේ. දෙන්න ගියා කියලා මේ රහත් දෙන්නෙක් කියලා එකින් පේන්නේ ඒක ඒ විදිහට. කියන්නේ ඒ ආයතනවල සාපේක්ෂව ඒ අධ්‍යක් නමුත් මොකක් දැක්කත් දන්නම මේ මොහොතේ මේ දේ උනේ කියන එක. තර මේ මොහොතේ මේ දේ ඇති උනායි කියලා දැක්කට පස්සේ කාටවත් ඒ කන්නඩියේ පෙන රූපේ ගැන ඇලීමක් වෙන්නේ නැහැ. නමුත් අපි දකින විදිහ වෙනස්. අපි පොඩක් දැන විදිහට අපි කන්නඩිය ප්‍රමාදියෙන් කන්නඩිය ළඟදී අපි රැවටෙන්නේ නැහැ දෙන්න. කන්නඩිය ළඟදී රහතන වහන්සේ අපි ගත්තොත් අපි හරියට සතේ ගියා වගේ දෙන්න. හොර දවසක් ගියානම් එයා හිතන්නේ එතන ඉනවයි කියලා කවුරුහරි. ඒ වගේ තමයි අපි එතෙන්ද ගියාට පස්සේ අපේම අපේ හතන වාසිය සම්බන්ධ කරගන්න. දැන් අපි රූපයක් වෙනකොට අපි හිතන්නේ මෙතන මෙයා ඉන්නවා කියලා. රහතන් වහන්සේ දන්නවා මේ මොහොතේ හටගත්තු ස්කන්ධ පංචකයක් මේ තියෙන කියලා දකිනවා. අපි නිතරම බාහිර රූප දර නැබ වල ඉන්නකොට රහතන් වහන්සේ අභ්‍යන්තරයෙන් ඇතුළේ නිරෝධන ආකාරය දකිනවා. තේරුම් ගන්න කාරණාවක් තියෙනවා. බුදුදහමේ කාරණා සඳහන් වෙනවා සමහර කාරණා සම්මුති සත්‍ය ඉඳලා කියන කාරණා තියෙනවා. ඒ වගේම සමහර කාරණා පරමාර්ථ සත්‍ය තුළ ඉඳගෙන කියන්නේ කන්වෙන්ෂනල් ට්‍රූත් එකේ ඉඳගෙන කරපු දේශනාවක් තියෙනවා. ඇබ්සලියුට් ට්‍රූත් එකේ ඉඳගෙන කරපු ප්‍රකාශයක් තියෙනවා. දැන් කන්වෙන්ෂනල් ට්‍රූත් එකේ ඉඳගෙන සම්මුති සත්‍ය ඉඳලා තුළ කියනකොට අපි කියන්නේ පින්දහම් කරන්න හොඳ තැනක ඉපදෙන්න ඕනේ ඒ නිසා හොඳ දේවල් කරන්න කියලා. ඒ කියන්නේ අපි සම්මුතිසක් ඉඳගෙන. පරමාර්ථ සත්‍ය දැනගන්න අපි එහෙම කියන්නේ නැහැ. සම්බස සූත්‍රේ දැක්වෙනවා යම් කිසි කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන කෙනා මේ නැවත ඉපදෙන්නේ කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ අර ලෞකික සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨියට සාපේක්ෂව. එතකොට පරිණාමන්ට මේ සාකච්ඡා කරනකොට මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ නැහැ. නිතරම කියන්නේ බුදුම දේශනා කළා ගබ්බමේ කිය උපජ්ජන් කි නිරාපාප කම්මිනෝ සබ්බං සුගතිනෝ යන්ති පරිණිම්පත් යනස. එක්කෙනෙක් ගවකට යනවා නිරේට තව පිරිසක් යනවා රහතන් වහන්සේ පිරිනම් යනවා නැවත නැවත තිබුණම කියන කතාව කිව්වා. ඒ කියන්නේ සම්මුති සත්‍ය තුල ඉඳගෙන හැබැයි පරමාර්ථ සත්‍ය තුල ඉඳගෙන නැවත ඉපදෙනවා කියන්නේ නැහැ කියන්නේ නැහැ. තොරපි තේරුම් ගන්න ඕනේ මේ බුදුහාමර මේ ප්‍රකාශය කරන්නේ සම්මුති සත්‍ය ඉඳගෙනද පරමාර්ථ සත්‍ය ඉඳගෙනද කියලා අපි දැනගන්න. දැන් ධර්මයක් හැටියට බුදුහාමුදුරෝ නැවත පින්දහම් කරන්න සුගතියට යනවා කියලා, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන කියලා, විමාන අතුපේතවතු දේශනා කළා, සතර කල්ප ගණන් ජාතක කතා වල විස්තරත් කියපු බුදුහාමුදුරෝ කෙනෙක් ඇවිල්ලා අහනවා සත්‍ය මරණය පස්සේ ඉන්නවද කියලා. සත්‍යයෙන් මනින් නැසිනවද කියලා බුදුහාම මොකක්ද දේශනා කළේ? බුදුහාම සම්ද කිව්වේ නෑ කිව්වෙන්නේ ඕක කිව්වේ. යන්නේ එහෙම කළේ. ඒ බුදුහාම නිස්සද්දව හිටියේ අර ඇබ්සලියුට් ට්‍රූත් එකට සාපේක්ෂව. මොකද බුදුහාම කල්යහට බහැලා කිවුණා සාමුදේ සත්‍යය නැවත ඉපදෙනවා කියලා. ඒකේ නා දෘෂ්ටියක ඥාන සාංශක දෘෂ්ටියට එහෙනම් දිගින් දිගටම යන නිට්ටිය වූ ආත්ම වූ විඥාන තියෙන්නේ. අන්න ඒකට වැටෙන නිසා තමයි බුදුහාමුදුරු උත්තරයක් දෙන්න ගියේ නැත්තේ. හැබැයි එහෙම උත්තර දෙන්න නොගිය බුදුහාමුදුරු ත්‍රිපිටකේ නෙවෙයි තැන්වල නැවතිප දෙනවා කියන කතාව දැක්කේ. නැවතිප දෙනවා කියන කතාව දක්වලා තියෙන සම්මුති සත්‍යයෙන් හැබැයි පරමාර්ථ සත්‍ය ඊළඟ කරගෙන ප්‍රශ්නයක් අහුවොත් කෙනෙක් එතෙන්දී බුදුහාමුදුරු උත්තර දෙන්නේ නැහැ. ඇයි උත්තර නොදී හිටියේ? නැවත උපදිනවා කියලා සම්මුති සත්‍යයෙන් උත්තර දුන්නොත් මෙයා සාතන දුස්පේ කියන්නේ නැවත ඉපදෙන්නේ නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? පරමාර්ථ සත්‍යෙම උත්තර දුන්නා. ඊට පස්සේ ආනාස්තික දුස්පේ කියනවා පෞචේලියක්. මෙන්න මෙතනදී බුදුහාමුදුරුවෝ පරිස්සම් වෙලා තියෙනවා මේ දෙක පටලවා ගන්න නැති විදිහට. එතකොට බුදුහාමුදුරුවෝ දැන් ඔබට මා කියපත හරි. මරණයෙන් පස්සේ ඕකම අනිත් පැත්තට කතා කරනවා. දැන් සාදි භික්ෂුව කියන අනිත් පැත්ත ඕක. සාතිභික්ෂුව කියන්නේ මරණයෙන් පස්සේ දෙවි දෙවියන්ට විඤ්ඤාණයක් ඇත කියලා. බුදුහාමුදුරුවෝ කතා දේශනා කළා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මරණයෙන් පස්සේ දෙවි දෙවියන්ට යන හිතක් තියා මේ ජීවත් වෙන කාලයේදීවත් එක මොහොතක ඉඳන් තවත් මොහොතකට යන හිතක් ගැන මම කියන්නේ නැහැ කියලා. ඒ කියන්නේ කර්මසත්‍ය මේ කියන්නේ. සාතිභික්ෂුව කියනවා මේ මැරෙන කෙනාම කර්මාරූප විඤ්ඤාණය යනවා කියලා. බුදුහාම දේශනා කරන්නේ මොකද්ද? එකම මේ ජීවන්ත මරණය පස්සේ නෙමෙයි මේ ජීවන්තන කාලෙදිවත් මේ මොහොතේ ජීවත්වන කෙනා නෙවෙයි ඊළඟ මොහොතේ ජීවත් වෙන. අන්න ඒ පදණයෙන් කරන බුදුහාම දේශනා කළේ මරණයෙන් පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ කියලා කතාවට ගියොත් මොකද වෙන්නේ? ඔව් යාට හිතෙන් යායින මේ කාලේ සම්පූර්ණ ජීවත් වුණා දැන් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඕකනේ සාසතේ ඉඳලා ඊළඟ උච්චේතයට යනවා. ඒ නිසා බුදුහාමේ දෘෂ්ටිවාදී වැටෙන ප්‍රශ්න වලට ඉන්නේ උත්තර දෙන්න කියන්නේ ඒ මාගේ වැරද්ද තමයි. අව්‍යක්ත ප්‍රශ්න විදියට උත්තර නොදී ඇත්ත මේක දේශනා කරන්නේ මේන ප්‍රශ්නේ තියෙන එක. මේක මිනිඳ ප්‍රශ්න එකක්. එහෙමනම් අපිට යන සිද්දකයක කියන්න පුළුවන්. ඔහුත් නෙමෙයි වෙනත් කෙනෙක් නෙවෙයි කියන එක දෙකම එකතැනදම කියනවා. ඒ එකක් විතරක් කියනවා. නැචසෝ කියලා කිව්වොත් එන් ඔහු නෙවෙයි කිව්වොත් උච්චේද කියන්නේ. නැචසෝ කියන එක විතරක් ගත්තොත්. නැච අන්‍යෝ කියලා කිව්වොත් එන් කියන මාස සාසක වැටට යනවා. ඒ දෙකම එක විදිහට ගන්නවා. දෙකම එක විදිහට ගත්තොත් තමයි පරිසම්පාදයේ හරහා කමන්ට මේ ඇත නැත කියන අර්ථ දෙකම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ දුක නිරෝධය කරනවා. ඉතින් අපි නිතරම ධර්ම දේශනාවකදී අපේ විශේෂ හැකියාවක් ඇති වෙන්න ඕන සූත්‍රයක් බලනකොට දේශනාවක් අහනකොට මේ දේශනා කරන බුදුහාමුදුරුවෝ සම්මුති සංකේතගෙන කියන දේශනාවන්ද නැත්නම් මේ ලෝකෝත්තර සම්මාදිතේ ඉඳලා කියන ප්‍රකාශයන්ද කියන එක තේරුම් ගන්න දර්ශන ගන්න ඕන. ඒකට මේ දර්ශනාවේ නැති වෙන්නේ තමයි මේ මන් කියන එක හරි මේක වැරදි කියලා එකකින් අර්ථ ගන්න දෙන්නේ. අනිත් දේ තමයි තමන් බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි නේ කියලා තියෙන්නේ තම අනිත්‍ය දන්නේ නැහැ. අනිත් කෙනෙක් කියන බණ කියවම මම දෙයක් ඔයා වැරදි කියලා කියනවා. නැත්නම් කර්මයේ තරක කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට විශේෂයෙන් කලින් ප්‍රාස්තයෙන් ඒ මමසරිය සම්පූර්ණයෙන් අපි දැනගන්න ඕනේ. දැන් ඔබතුමා මෙතන ඉඳන් ලොස් ඇන්ජලස් වලට යන එක පාරක් විතරයි නම් ඔබතුමා මේ පාර දිගේම යනවා. යනකොට තම කවුරු හරි වෙනත් කෙටි පාරකින් අනිත් පැත්තෙන් ලොස් ඇන්ජලස් ගිහින් එතකොට ඔබතුමා පිළිගන්නේ එයා බිමියගෙන් පිළිගන්නේ සමහරට. ඒ ඔබතුමා හිතන්නේ බිමිය යන කෙනෙක් මේ පාර විතරයි කියලා. අන්නේ වගේ තමයි අපිට බොහෝ වෙලා අපේ තර්කයක ඇති වෙන්නේ විවිධ න්‍යායන් විවිධ ක්‍රමවලින් ධර්ම තුළ විස්තර වෙනවා. ඒ නිසා අපිට මේ කාර්ය විදිහට විශේෂයෙන් අපි විවිධ න්‍යායන් විවිධ සූත්‍ර අපි කියවලා තියෙන ප්‍රමාණයට අපට වාසිය වෙනවා හැම පැත්තම තේරුම් ගන්න. සහ නොවැදීමකට සහ අපිට මේ ධර්ම මාර්ගය යන්නත් සහ අනිතර උපකාර කරනවා. හොඳයි පිළිතුරේ කාලයන වාක්‍ය ඉලා ගියා. එතෙන් පින් තුනදෙනු වෙලාවක් හිටියේ නේද ඉවසීමෙන්. කොහොම පින් එනඟ දැන් බ්ලෝසල් වලට කමන්නේ පින් තුනේ. ඉතින් ඇත්තෙන්ම දැන් සාමාන්‍යයෙන් බලන පින් තුනේ සාමාන්‍යයෙන්ම මනෝවිද්‍යාවේම කියනෝනේ විනාඩි 45ක් තමයි උපරිමම ධාරිතාව තියෙන්නේ. ඊට පස්සේ මතක හිටින්නේ නැහැ දේවල්නේ. සාමාන්‍ය විෂය කරන ඉතිහාසය භූගෝල විද්‍යාව ඒ වගේ ඉගෙන ගන්නවට හරියි. නම් පින්නතනේ අපි මේ මොකද ඉගෙන ගන්නෙ? අපි මේ සම්පූර්ණයෙන්ම අපි ලයිෆ් ස්ටෝරි එක මේ ස්ටඩි කරන්නේ. එතකොට අපිට ඒක වෙහෙසක් නෑ. අපිට ඒක දරාගෙන බැරි කතාවක් නෑ. සම්පූර්ණයෙන්ම අපේ ජීවිත කතාව නම් කියන්නේ පින්නතනේ. එතෙන්දී අපිට මෙන්න මෙච්චර කාලයක් ඉතන අපිට මතක තියෙන ඊට පස්සේ මතක තියෙන කතාවක් නෑ. මේක බොහෝ දෙනෙක් ධර්මයට ඇප්ලයි කරනවා. සමාජ විද්‍යාඥ මනෝ විද්‍යාඥ කියලා කියන්නේ එක දිගට විනාඩි 45 ඉන්නවා ඊට පස්සේ වෙන විෂයක් කරන්න ඕනේ ඒක විවේකයක් ගන්නවා එහෙම කියලා නේ. නමුත් වෙන තුනේ දහමනක දිහම කතාවක් නෑ. හරියට ධර්මයක් නම් කියවෙන්නේ ඒ ධර්මය තුළ තමන් අවධානයෙන් නම් දිගට ඉන්නේ එතෙන්ද වෙන තුනේ එන්නේ නම් තමන් හිත පිළිසිදු වීමමයි වෙන්නේ. එන්නේ නම් සිතේ ප්‍රේමාමය දිනෙන්නේ ප්‍රේතිය ප්‍රමෝදය දිනෙන්නේ එන්නේම තමන්ගේ ප්‍රඥා ලෝකය දිනෙන්නේ. ඉතින් ඒක තමයි සම්දානමය කියන සුවිශේෂත්වය. ඉතින් මේ උතුම් දහම අහන්නට අවස්ථාව ලැබුවොත් වහා සිංහන්තයි ඒ සිංහන්ත බව දිනෙන් දින වැඩි කරගෙන මේ උතුම් සම්බුද්ධ ශාසනය තුළදීම උපරිම ලෙස තමන්ගේ ශ්‍රද්ධා දේන්ද්‍රය ධර්ම සමජය දර්ශනාදී පිළිවෙත් සම්පූර්ණ කරලා මේ ලබාගත් ඉතාම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දෙවියන්ගේ ආශිර්වාදේ, මේ ගිහාතිගේ ආශිර්වාදේ මේ සියලු ශක්තියෙන් ඒකාසි වෙලා ඔබගේ හිත ඉදිරියටම දියුණු කරගන්නට මේ අත්දැකීම් අවස්ථාවක් වේවා. භාග්‍ය සම්පන්න මතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස්වෙනගත් නියතුන් පින්කම යන සංසයෙන් අපනමින් මියගේ ඥාතිවද මේ පිණිසෝපත් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මා දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව අප සිදු කරන සියලු දෙහිම කටයුතු දින දින යහපත්ව සිදු කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයන් සැලසේවා. ඒ වගේම දෙවියන්ගෙන් මේ වෙන උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ට පුණ්‍ය ආමෝදනා කරමු. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාංගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං අරන්ති. රැස්කරගත් නොතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පිනතුන් හැම දෙනාටම මෙල වශයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. ජීවිතයේ සිදු කරන සියලු දෙහැම කටයුතු දිනෙන් දින සඵල කරගන්නට මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඉතාමෙක් මන් භවයකදී උතුම නිර්වාණාවබෝධ ලබා ගන්නටත් ඒ කුසල අප හැම දෙනාටම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං කන්තං ච නින්දුක්ඛා භයං කන්තං